හොඳයි හැම දිනාටම සේරුවන් සර්ණයි හැම දිනෙකම ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදී සතියේ අද සඳා දවස සතියේ සඳා දවසේ අද දවස ඉතින් අද දවසේදී පවත්වනව සජීවී ධර්ම සාකච්ඡාවට සෑම කල්‍යාණ මිත්‍රෙක් මේ ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් අපි පසුගිය සති ගණනාවක්ම සතියේ සඳා දවස වෙන් කරගත්තේ සත්‍යගතන් වහන්සේගේ ගුණ පිළිබඳව මතක් කරගන්න විශක් කාලයේ පුරාමත් පොසොන් මාසෙටත් මෙහිදුනා. ඉතින් අපි පසුගිය දින සති 9ක් පුරා ඒ කාලය කරා. ඉතින් අද දවසේදී අපිට භාග්‍යයක් ලැබෙනවා මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර වැඩවාසය කරන පූජ්‍ය කාර්යගම මහින්ද සාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන ධර්ම සාකච්ඡාවක් දෙලෙමින් උන්වහන්සේ අපිට පසුගිය සතියේ දින කිහිපයකදීම එකතු වුණා. ඔබ කවුරුද දැන් උන්වහන්සේව හඳුන්වනවා? උන්වහන්සේ ඉතාමත්ම විචිත්‍ර ආකාරයට ධර්ම දේශනා කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ මහත් ප්‍රසිද්ධියක් සිදුවන ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක්. විවිධ අංශවලින් ඒ බව කල්යාණ මිත්‍රයන්ට තව ඉදිරි කාලෙදී තවත් දැනගන්න හැකියාව ලැබේවි. උන්වහන්සේගෙන් එහෙම ලබා ගන්න පුළුවන් සේවාවන් පිළිබඳව. ඉතින් මම මේ කල්යාණ මිත්‍ර ශිල්දන වෙනුවෙන්ම පූජ්‍ය කාර්යගම මහින්දසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර කර සිටින්නේ ආරාධනා කර සිටිනවා. අද දවසේදී අපිට තථාගත ධර්මයේ යම් යම් තැන් ඉස්මතු කර දෙමින් අපේ ජීවිතයට අපි මේ දේවල් සම්බන්ධ කරගෙන මේ සංසාර ගමන නිමවන නිමාතර ගැනීමේ කාර්යයට ඒ උපකාර කරගන්නේ කොහොමද කියන ආකාරයට අපිට පැහැදිලි කිරීම කර දෙන්න ලෙස තෙරුවන් සරණයි. හැම දිනකටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. චුන්නිග්ගහස්ස ලහුනෝ යත්තකාම නිපාතන. චිත්තස්ස ධනතෝ සාදු චින්තං දන්තං සුඛාවහ. ප්‍රධා බුද්ධ සම්පන්න කාරණක සෙන්තරේ අද දිනත් අපි හැම දිනම එකතු වෙලා පිට වේලාවක් දහම් කරුණු වලට අහුන් කන් දීමට සූදානම් වන්නේ. මා ඉහතින් සඳහන් කළ ධර්ම පාඩයේ ඉතාම වැදගත් ධර්ම පාඩය දෙන්නේ ගහස්ස ලහුනේ යත්තකාම විපාකය. මේ සිත් අසවල් තැන තියෙන්නේ කියලා හොයා ගන්න බෑ. චිත්‍රයකට නම නගන්න බෑ. අල්ලා ගන්න බෑ. ඒ වගේම මේක රැහෙන් වලින් අල්ලලා බඳින්න බෑ. කොළු මුගුරු වලින් මෙල්ල කරන්න බෑ මේ හිත. මේ හිත නිතරම ඉහිලා නතර වෙන්නේ නරක තැන් වල කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එක්ක ලෝභය, එක්ක ද්වේෂය. දෙකෙන් එකකට තමයි මෙතරම මේ හිත ගමන් කරන්නේ. එතකොට මේ හිත කෙරෙකට මෙල්ල කරගන්න පුළුවන් නම්, ඉක්මවා ගන්න පුළුවන් නම්, ඒක ඉක්මවන්න තියෙන්නේ යොනිගාසලා වුණ යත්තකාම නිපාතේ චිත්තස් ධමසෝපාද යහගුණේ මේක ඉක්වන්න තියෙන්නේ. යහගුණේ කෙනෙකුට මේක ඉක්වා ගන්න පුළුවන් නම් චිත්තං දන්තං සුඛාවහ මේකෙන් ජීවිතේට සැප ලැබලා දෙනවා, සරසීම ලැබලා දෙනවා, නිවීම ලැබලා දෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට අපි දැන් මේක තේරුම් ගන්න උත්සාහ කරමු. අපේ ජීවිතයට ගලපගෙන සම්බන්ධ කරගෙන ප්‍රායෝගික ජීවිතයට ගලපගෙන සම්බන්ධ කරගෙන ඒ විදිහට අපේ හිත නරක තැන් වලට ගමන් කරන්න ප්‍රධානම හේතුව තමයි ඇත්ත නොදන්නකම. සත්‍ය නොඇත වෙනකම. ඒ සත්‍ය නොඇත වෙනකම ඇත්ත නොදන්නාකම නිසා මා අතින් මෙබඳු මෙබඳු වැරදි සිද්ධ වුණා කියලා කොතනකවත් කොයි මොහොතක සමාවක් ලැබෙන්නේ නැහැ ඒකෙත්. නොදන්නාකම වැඩි තරමක වැරද්දේ දඬුවම වැඩි. දැනගෙන වැරද්දක් කරනොත් ඒක බොහෝ විට අර දඬුවම අඩු කරගන්න පුළුවන්. සාමාන්‍ය නීතියක් තියෙනවා නොදන්නාකම සමාව දීමට කාරණයක් නෙවෙයි කියලා. එතකොට පොඩි ළමයෙක් ගින්නක අත දැම්මොත් එහෙම පොඩි දරුවා නොදන්නාකම නිසා ගින්නක අත දාන්නේ කියලා කොතනක ගින්න සමාවක් ලැබෙන්න හොඳට පිච්චෙනවා. වැඩිහිටියෙක් ගින්නක අත දැම්මොත් බේර ගන්න පුළුවන් කියලා ලැබෙනවා. ඒක ගන්නකොට සාමාන්‍යයෙන් දෙවිලක් විතරක් නතර කර ගන්න පුළුවන්. පානේ වාගේ නොදන්නාකම අවිද්‍යාව උලාව මහාවීම රැවටීම තුළ යහීම තුළ හැමතිස්සේම අපට කරදර ඇති වෙන විදිහට අපි හිතන්න පුරුදු වෙලා තියෙනවා. කොච්චර උදාහරණයක් ගමුද? හවස ගෙදරින් පිට වෙන්න යනවා ගමනක් යන්න. හරුවලයි. දැන්තකට කරවල ගැතියි. පාරන දකින පාර හරහා මේ සර්පේ කිව්වා. එදටම ළඟින් දකින්නේ. බය ඇති වෙලා, කම්පණය ඇති වෙලා දෙවන්න පටන් ගත්තා. කෑ ගහනවා. ඊට පස්සේ ගෙදර කෙනෙක් අරගෙන එනවා එළියක්. අරගෙන ඇවිල්ලා බලපුවාම මේ සර්පේ කිව්වේ සමකැලේ අර ඇතිවෙච්ච බය දාඩිය දාපේක යෙවුලනකම සම්පූර්ණයෙන් හිත ඇරලා ගියා. අර ඇත්ත දැනගත්තට පස්සේ කායත ඇතිවෙච්ච අර වෙහස අපහසුව ඒක කායතේ ඇත්ත වශයෙන් නැතුනේ විකටයි හිතේ ඒ දෙත්තිය නිසා ඒ බය වීම නිසා ශරීරයේ තුල ඇති වෙන රූපමේ වෙනසක්. චිත්තජ රූප වෙනසක් ඇති වෙනවා. ඒ චිත්තජ රූප වෙනස නිසා ආදාය ගන්න පටන් ගන්නවා. යෙවන්න පටන් ගන්නවා. සමහර විට කලන්ත ඇති වෙනවා. සමහර විට නහර චිත්‍ර වෙනවා සමහර විට. ඒ අර ඇත්ත නොදැකීම නිසා ඇතිවෙච්ච සත්‍ය. ඇත්ත නොදැකීම නිසා ඇතිවෙච්ච ශාරීරික රූපමය වෙනසක් ඇති වෙනවා. ඒ විදිහට අපේ ජීවිතේට ඇත්ත නොදන්න කොට නිසා මේ හරදර විපත්ති ජීවිතේට පැමිණෙනවා. ඉතින් මේකේ ඇත්ත සත්‍ය හැමතිස්සෙම දැනගන්න කියන්නේ. ඒකට නොදන්නාකම නිසා මේක සිද්ධ වෙන්නේ කියන එක කිසි දවසක කොයි මොහොතකවත් සමාව දීමට කාරණයක් නෑ. ඒක දෙන්නේ නෑ. එතකොට මුලින්ම උදාහරණ දෙක තුනක් කියන්නම් දැනගැනීමේ පහසුව තුනක. මේ කරදරේ වැටෙන හැටි එක පැත්තකින් නේ රැකියා භූමියක ඉන්නවා නම් කෙනෙක් රැකියා භූමියේ ඒ තමන් නොමග යන විදිහට එහෙම නැත්නම් හිතෙන් වැරදි විදිහට හිතන්න පටන් ගත්තොත් එහෙම ඔහුට රැකියාව තුළ කරදර ඇති වෙනවා. ඒ වගේම අධ්‍යාපනය ලබන ළමයෙක් ඉන්නවා නම් ඒ ළමයා වැරදි විදිහට හිතන්න පටන් ගත්තොත් එහෙම ඒ වැරදි විදිහට හිතීම නිසා අධ්‍යාපනයේ ප්‍රශ්න වෙනවා. ඒක වැඩි කිසි තුන්තරුව කියලා හිතන්නේ. ඒක උදාහරණයක් කියන්නම්. වෛද්‍යවරයෙක් මට කතා කළා. එතුමා විභාගයකට මේන දෙන්න සූදානම්. විභාග දෙකකට. ඉතින් එයාට සැහෙන වයසයි අවුරුදු 45 විතර ඇති. ඉතින් එතුමා කියනවා මේ සම්ජනේ මට නිින්ද යන්නේ නෑ. එවිලනවා. අඩන්න හිතෙනවා. අඬනවා මම. අන්න ඇති අර ඇතිච්ච අර මානසික කම්පණය බය. ඉතින් මේ ශරීරෙට මේ ඇති වෙලා තියෙන බලපෑම හානිය වෙනවා. දැන් ඔය මේ බය කියලා අපි හඳුන්වාට සාමාන්‍යයෙන් අභිධර්මයේ හැටියට බය කියලා චෛතසිකයක් නැහැ. බය කියන්නේම ද්වේෂයට කියන නම. බය කියන ඒකේ කියන අකමැත්ත කියන කලකිරීම කියන ශෝකය කියන අමනාපය කියන අහුබැවීම කියන ඊර්ෂ්‍යාව කියන මච්චරිය කියන මේ සියල්ලගෙන්න සියල්ලගෙන්න මූලයේ ද්වේෂය. ඒකට ද්වේෂය තියෙන්න හේතුව ඒක අනිත්‍යත්ව තමයි සංහාව. නැත්නම් ලෝභය. සංහාව නෙවෙයි ලෝභය කියලා ගන්න තියෙන්නේ. සංහාවේ දෙපැත්ත තමයි ලෝභ හා ද්වේෂ දෙක. කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ කියලා කියන්නේ. කියන්නේ විත්‍යක එක පැත්තක් හදන්න පටන් ගත්තහම ඒ පැත්ත අනිත් පැත්ත ස්වභාවිකව නැති වෙනවා. එතකොට මේ සංහාව ඇති වෙන්න හේතුව සන්නහව ඇති වුණා. සන්නහවේ දෙකක් තමයි ඒක පාසියේ දෙකක් වගේ කියලා කියන ලෝභය හා ද්වේෂය කියන්නේ. ලෝභය යම් තාක්ක ඒ තරමටම ද්වේෂය හැදෙනවා. ඒකට හේතුව තමයි ඒ සන්නහව හැදෙන්න හේතුව තමයි අවිද්‍යාව. මේ මම ඉන්නවා කියන අදහස අරගෙන තියෙනවා. අවිද්‍යාව කියන්නේ මම ඉන්නවා කියන අදහස අරගෙන තියෙනවා. හැබැයි විදිහෙන් බැලුවොත් එහෙම මම කියලා කෙනෙක් කොහෙත්ම දකින්නේ නැහැ. මේ තියෙනවා කියලා අපි හිතෙන් හදාගෙන හිටියට මේ කාර්යයන් වෙන් කරලා බැලුවොත් එහෙම උණු ගොඩක්, ගඩොල් ගොඩක්, සිමෙන්ති ගොඩක්, ලිහි දඩු ගොඩක්, යළි ගොඩක් තමයි මේ ජීවිතය කියලා කියන්නේ. ලස්සනයි හෝ කැටයි කියන්නේ ඒ ආරාර පැරි ටිකක් එකට එකතු වෙලා සකස් වෙලා සංස්කාර වෙලා කියලා කියනවා. සංස්කාර කියන්නේ මනාව තබනවා කියන එක. එතකොට ඇත්ත වශයෙන් බලපුවහම ජී කියලා එකක් නැහැ. එහෙම ජී කියලා එකක් නැහැ. ඒ වගේම සත්‍යයේ ඉන්නවා. එහෙම නැත්නම් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා අපේ හිතේ හදාගෙන ඉන්නවා. ඒ හදාගෙන අදහස ඇත්තනේ. ඒක වෙන් කරලා බලන්න ඕනේ. අර ජීවෙන් කරාවද කෙස් ගොඩක්, ලොම් ගොඩක්, නිය ගොඩක්, හම ගොඩක්, මස් ගොඩක් එහෙම බෙදාගෙන බෙදාගෙන යනවා. කොටස් කිත් දෙකකට. තවත් එහාට ඒක කොටස් කරන්න පුළුවන්. පතරී ආපෝ තේජෝ කියේ ධාතු හැටියට. ඒ රූප හැටියට එහෙම හඳුන්වන්න පුළුවන්. එතකොට එහෙම දෙකක් බලනකොට එතනත් එහෙම බලනකොට අර මම ඉන්නවා හෝ අසවලා ඉන්නවා කියලා ඒ වෙන් වශයෙන් දකින්න කෙනෙක් නැහැ. මම ඉන්නවා වෙන් වශයෙන්, අසවලා ඉන්නවා වෙන් වශයෙන් කියලා එහෙම කෙනෙක් දකින්නේ නැහැ. ගහ වෙන් වශයෙන් තියෙනවා කියලා එහෙම දකින්නේ නැහැ. ගේ වෙන් වශයෙන් තියෙනවා කියලා දකින්නේ නැහැ. පොතපත වෙන් වශයෙන් තියෙනවා කියලා දකින්නේ නැහැ. අන්නේම අර වෙනසෙන් තේරවා කියලා දකින්න නෑ. ඒ නැති දෙයක් පිළිබඳව අපේ හිතේ හැදලා තියෙනවා. ඒ ඉන්නවා කියන අදහස. අන්නේ රැවටි. ආන්නේ රැවටිම. එල ඒ කොටුව තුළ රාමුව තුළ ඊට පස්සේ ඇති වෙන එකක් තමයි මම ඉන්නවා කියන එක හරිච්චටි ඊළඟට හැදෙනවා මගේ කියන එක. මගේ රූපය, මගේ වේදනාව, මගේ සංඥාව, මගේ සංස්කාර, මගේ විඥාන, මගේ ජීව මගේ දරුවේ මගේ මේ මිලමුදල් මගේ අධ්‍යාපන මගේ සත්ත්වය මගේ වැඩවැත්තම කියන මේ විදිහේ සාල විදිහට හිතේ හදන්න පටන් ගන්න සාමුවක් හදන්න පටන් ගන්නවා. ආයේ රාමුවක් එක්ක වෙන දේ තමයි එක හිතට වෙන දේ තමයි ඒ රාමුවක් එක්ක හිතට වෙන දේ තමයි හිත වැහෙන එක සිද්ධ වෙන මම කියන සංඥාව ගත්ත හැටියෙ හිත වැහෙනවා. ආන්නේකට කියනවා මෝහය මුලා වීම ප්‍රවතීම. ඒකකොට ඒ එකම තමයි මගේ කියලා සංඥාව හැදෙන්නේ. සංඥාව හැදෙනකොට ඊට පස්සේ සංඥාව යම් තරමක් ඊළඟට තරහ හැදෙනවා ඉස්සත්. ලෝභ ද්වේෂ. එහෙනම් කිසිම ඉන්ද්‍රියන් තුනේ ලෝභ ද්වේෂ තනත්ත අතනත්ත. ප්‍රිය බව අප්‍රිය බව. ඕනෙකම එපාක. සංඥා තරහ. අනේ විදිහේ බෙදෙනවා හැම තිස්සෙම දෙකක් එකට බෙදෙනවා. ආන් මේකෙන් ඊළඟට සිද්ධ වෙන එක තවත් යුත වෙන්න පටන් ගන්නවා. ඒවා පහළ වෙන්න සිද වෙනවා. මෝහය වැඩි වෙන්න සංඥාව හැදෙනවා සංඥාව වැඩි වෙන්න මෝහය හැදෙනවා. ඒක හරියට අද්දක වගේ කියනවා. මේ අතින් අනික් අතට බලපෑමක් ඇති වෙනවා අනික් අතින් මේ අතට බලපෑමක් ඇති වෙනවා. ඒ අද්දක වගේ කියලා කියනවා. සන්නහව හා අවිද්‍යාව හා සන්නහව දෙක. මේකෙන් සිද්ධ වෙන එක තමයි අර ප්‍රශ්නයක් ඉදිරියේදී එයාගේ අන්තරමක අර ඒ බලාපොරොත්තුව කෙරෙහි සන්නහවද ඒ ධර්මත අනිත් පැත්තට ද්වේෂයද. ඒ ද්වේෂය හැදෙනකොට වෙන්නේ හරි භයානක දෙයක් සිද්ධ වෙනවා. එකක් දැනුම වැහෙනවා. තමන්ගේ හැකියාව දක්ෂකම් තියෙන ඒක වැහෙනවා. බයත් එක්ක. තරන්න තරහ කියන්නේ මේ බය. මේ දැනුම වෙන එක එකපත් පස් වෙනවා ඊළඟට කය රෝගී පස්සකට පස් වෙන හේතුව. ඉතින් මම අර උද්දලයට මම කිව්වා ඒක තවත් කොටස් තියෙනවා කියලා දෙන්න. මේ විදිහට කතා කරගෙන යනකොට තාක්ෂිය හැකි මම අර වෛද්‍යතුමාට කිව්වා ඔබතුමාට මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඕන නම් හිතට පණ දෙයක් දෙන්න මට මේ බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න කියලා. හැබැයි ඒක දීලා ඉවරලා ඒකට බාධා කරන්න එපා. හිතට ඕන එකක් කරන්න පුළුවන්. හිතට අසවල් දේ කරන්න බෑ කියලා එකක් නෑ. දැනට අවුරුදු 3-4 ඉස්සෙල්ලා බැලුවොත් මෙබඳු පාස් වෙනක විප්ලවයක් තිබුණේ නෑ. මේ විප්ලවයේ ඇතිකලේ මේ හිතට දීගෙන ගිය පණිවිඩක අනිදතුළු මේ තරම් ලෝකේ පුදුමාකාර දියුණුවක් හැදුවා විවිධ පැතිකඩවල. ඒ ඔච්චර දියුණු කරලා තියද්දී කියන්නේ පරීක්ෂණවලින් විද්‍යාඥයෝ හැම මනෝ විද්‍යාඥයෝ හැම කියන්නේ පරීක්ෂණවල සියයට 14ක් 15ක් වගේ ප්‍රමාණයක් තමයි මේ වැඩ අරගෙන තියෙන මේ ලෝකේ මේ පුද්ගලය. තව 185ක්ම එහෙම තියෙනවා තව. බුදුහාමුදුරුවෝ කියන්නේ 100%ක්ම වැඩගත්ත කියලා. සරියුත්හාමුදුරුවෝ කියන්නේ 100%ක් විතර වැඩගත්ත කියලා. එතකොට මෙතර මේ දිනු කරලත් මේ ලෝකේ මේ 100ට මෙන්න මෙතර ප්‍රමාණයක් තමයි දිනු කරගෙන තියෙන්නේ. ප්‍රයෝජන කරන්තු වෙන මොළු හිතේ එතකොට මේකට යම් පණිවිඩයක් දුන්නු මෙන්න මේක කරලා දෙන්න කියලා ඒ පණිවිඩේ දීලා ඒකට බාධා නොකර හිතේ ඒක ඉෂ්ට කරලා දෙනවා. බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි අපි කියන මෙන්න මෙහෙම විභාගයෙන් පාස් වෙන්න ඕන කියලා ළමෙක් වේවා එහෙම නැත්නම් ළමේ සේවා එහෙම නැත්නම් වැඩිහිටි සේවා විභාගයෙන් පාස් වෙන්න ඕන කියන අරමුණ හැරගන්නවා. හැරගෙන ඉවරලා ඊට පස්සේ තව අරමුණක් අනිත් පැත්තෙන් හදනවා. මේකෙන් ෆේල් වෙයිද? ෆේල් වෙයිද? ෆේල් වෙයිද කියන අරමුණ හදාගන්නවා. ඕනෙක නැහැ පාස් වෙයිද කියන එක. ඊට වඩා වැඩි ප්‍රමාණයක් හිතන්න පටන් ගන්න ෆේල් වෙයිද ෆේල් වෙයිද කියලා. මම මේ සාකච්ඡාවේදී කොහොමද මම කිව්වේ දිනකට 45 වරක් යමක් ගැන හිතුවොත් සතියෙන් ඉස්සර වෙනවා. ඒක තියෙන තමන්ගේ සුදුසුකමක් තියෙනක. දිනකට මාස 3කට වරක් හිතුවොත් එහෙම අවුරුදු 9කින් ඉස්සර වෙනවා. එතකොට වැරදි පැත්තට හිතන්න පටන් ගන්නවා. දැන් අරමුණක් දාගන්නවා මට මේක සාර්ථක වෙන්න ඕන කියලා. ඊට පස්සේ අනිත් පැත්තෙන් හදාගන්නවා මට වරදීද මේක ෆේල් වෙයිද අන්නේ අදහස. තමන් තෝරනකම ෆේල් වාස්තුවේ නමුත් හදාගෙන යන්නේ ෆේල් වෙනවා කියන අදහස. ඉතින් එහෙම නැත්නම් අපි මේව දානවා. අර හරියට නිකන් ගහක් හදලා වතුර පොර ටික දාලා දවස් වෙන හතරකින් ගලවලා ඇදලා බලනවා මේකේ මුල් ඇදලාද කියලා. අර කාලය කියන එකට ඉඩ දෙන්නේ නැහැ. මුල් ඇදලාද කියලා බලනවා. ආන් වේවානේ එකට අරමුණක් දාලා මේක මේ තව නෑනේ හරියන්නේ නෑනේ අසාර්ථකයිනේ අලුත් අලුත් පරිණත ටිකක් හැවතිස්සෙන අපේ විතර කටකරක. එතකොට විතර ප්‍රශ්නයක් වෙනවා මෙයාට පාස්වි මොනද මෙයාට තේවි මොනද මෙයාට සාර්ථකත්වය ඕනද මෙයාට අසාර්ථකත්වය ඕනද කියන එක විතර ප්‍රශ්නයක් බවත් පත්වෙනවා. ඉතින් මම අර වෛද්‍යතුමාට කියව ඔබතුමාට මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඕනනම් දෙන්න විතර මෙන්න මේ පණිවිඩය මෙයාට පණිවිඩය මොකක්ද දෙන්න කනේද? ආ මට මේක කොහොම හරි පාස් වෙන්න ඕනේ. ඉතින් ඔය වෙනකොට යා ඒකම විභාග කීපයක් තෝරලා තිබ්බේ. ඉතින් මේ අර මේක වාගිය අදිහිල්ල ඉවරලා විභාගෙට මොන දෙන්නක් පාස්සේ. ඒ දීට ස්කෝල් කාලේදී දැන් මම විභාගයකට නෝන දෙන්නාම මේ තරම් නිර්භීතකම විශ්වාසයක් මට හිතට ඇති වෙන්නේ. අද පුදුම විශ්වාසයක් ඇති. විතර ගලාගෙන ඉන්න පටන් ගන්නවා ඉතින්. මේ විභාග පාස් වුණා. එච්චර අමාරු විභාග බොහොම ඉහළින්ම මෙයා පාස් වෙලා තිබෙන පළවෙනි තැනට. ඉතින් ඒක මේකට ඉඳලා තියෙනවා. ඉන්දරෙක් විතරේ හැමදෙනාම බොහොම මේ සතුටින් පාස් වෙලා එයා උත්තර අහගෙන ඉන්නවා. ඉතින් අර අතර මේ බය හිතමු කෙනා. ඉතින් මම එයාට උපදෙස් දෙන්න අවශ්‍ය දෙයක් තියෙනවා කියන්නේ නැහැ. නිදිපතිස් දීලා දෙන නිදිපති නිවස් ඉන්දියක්ද සංගතුන් උත්තරේ දුන්නේ ඔයාට අවශ්‍ය දේ කරගන්න ඕන තනිය දෙයකට දුන්න දීලා ඒක ඉස්සර වෙනවා වගේ හිතන්න පුළුවන් එන්නේ ඒක තමයි බිස්නස් දෙයක් දැන් බෝසතාණන් වහන්සේ මේ තියෙන ලක්ෂණ හයක් තියෙනවා විශේෂ ලක්ෂණ හයක් ඒක එකක් එකක් තමයි මේ අලෝභජ්ජාස අදේශජ්ජාස අමෝහජ්ජාස නිස්සරණජ්ජාස අවිවේකජ්ජාස තවත් එකක් තියෙනවා හයක් තියෙනවා මම මේ මතක ටික තමයි මම කියුවේ ඒක එකක් තමයි මේ නිස්සරණ අධ්‍යාසය මම මතක හැටියට මෙවන මේ දැන් මට තියෙනවා නම් හොඳයි කියලා තමයි වැඩ කරගෙන යන්නේ කාරණේ කිරුවේ මේ මෙවන දැන් මේ මට තියෙනවා නම් හොඳයි ඒක නෑ කියලා හිතුවේ එවන මේ දැන් තේනවා නම් මට හොඳයි මේ ලෝකයට මේ සත්‍යයට හේවේ කරන්න. ආන්ගේ අදහස හිතේ හදාගෙන තමයි හැම තිස්සෙම කටයුතු කරන්නේ. අලෙක ඥාතේ කියලා කියන්නේ ගැටළු ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න කෙනෙක්ද? හිතේක ගැටි ඉන්න කෙනෙක්ද? ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා ඒක ගහාම විසඳ ගන්න හේතුව අර හිතට ගිරිහෙර වෙන ආකාරයට පළපින් ඉන්න කෙනෙක්ද? එතකොට ඉතින් අර වෛද්‍යතුමා ඒ විදිහ විභාග දෙකකට නියම දුන්නා. දෙකෙන් පාස් වුණා. බොහෝම ගලේ. පළවෙනිසෙන් පාස් වුණාට පස්සේ ලොකු විශ්වාසයක් ඇති වෙනවා. එතෙන් සිට ආයෙ වැටෙන්නේ නැතුව කටයුතු කරගන්න පටන් ගත්තා. ඊළඟට තවත් උදාහරණයක් කියන්නම්. රජයේ ලංකාවේ බොහෝම උසස් තැනක ඉන්න ඉස්සර මේ රැකියාව නැති වුණා. ඉතින් ඒ වෙලාවේ කොහොම හරි මෙයාට අපිව සම්බන්ධ වුණා. සම්බන්ධ වුණාට පස්සේ මේ බොහෝම වැදගත් උසස් තනතුරක් ඉතින් නැති වුණාට පස්සේ මෙයා හරියන දිපෙන් කනගාටුවෙන් සිටියා. ඉතින් මම ඒක මේ මුල පරීක්ෂා කරලා තියෙනවා. මම කියන්නේ රැකියාව මොන වටිනාකමක් මේක නැතිනේ කොහොමද? එයා මේක දැක්ක තැන ඉඳලා එයාට හිතෙනවද රැකියාව සම්මේක නැති වෙයි කියලා. හැම පිටකාව වෙන එක තිබ්බා. මම රාජකාරියට ගියා තහම රාජකාරියට ඉඳගත්තාම මම මෙතනම හිතපු දෙයක් තමයි ඒක මට නැති වෙන්නේ. ඉතින් ඉස්සරහින් මා ගන්න විදුහාන්දර වැඩ ඉන්නවා කියලා ඊළඟට දෙපැත්තෙන් දෙවියන් දෙන්නේ ඉස්සරහට කරගෙන තමයි රාජකාරි කටයුතු කරන්නේ. ඉතින් මේ දෙවියන් යනකොටත් එහෙම ඉස්සලා වන්දනා කරලා ඉතින් යන්න. ආයතකෙත් එයා මේ රැකියාවට බොහොම ආදරේ බොහොම තණ්හාවෙන් මේක අල්ලගෙන ඒ වගේම අනිත් පැත්තෙන් හැදුවා. දැන් මේක නැති වෙයිද බය. ඉතින් සෑහෙන කාලයක් ගියාට පස්සේ එකපාරක් මෙයාට මේක හැදුණා. ඉතින් සූටි හේතුවක් නිසා ඒ රේඛිය කොයි විදිහටවත් අදාළ නැහැ. මම කෙටියෙන් කියන්නේ මේ විදිහට කියන්නේ සුදුසු නැත නිසා ඒ ගමන මම පසුබිම තව එහාට ගිහින් බලනකොට එයාගේ ගෙදර පරිසරයේ අම්මා තාත්තා නිතරම කතා බහ කරලා තියෙන්නේ අපිට කවුරුවක් කියනවා කරයිද අපිට කරදර කරයිද අතුරුකම් කරයිද දීපියෙන් දීපියෙන්ම තමයි ඉවරද මේ දීපිය තමයි දිගින් දිගටම හිතේ වැඩ කරලා තියෙන්නේ මේ දීපිය දිගින් දිගටම හිතේ වැඩ කරනකොට එයාගේ හිතේ ඇති වෙලා තියෙන දීපියත් එක්ක අර අම්මා තාත්තාගේ පරිසරය සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ගේ මුල් අධ්‍යාපනික අධ්‍යාපනය ලැබෙනවා කියන්නේ ලෞකිකයි ගෙදරයි ගෙදර තමයි පෙරපාසල කියන්නේ 60%කටත් වඩා ගෙදරදී ඉගෙන ගන්නවා කියන්නේ පාසලකට යන්න ඉස්සරලා ඒ ඉගෙන ගන්න ඔය හොඳයි නරකයි ඔය කියලා ඒවා ආකල්පයි පරිවර්තන මේ දරුවා මේ පුද්ගලයා ඒ නැත්තර පස්සල හැම තැනකදීම හිතන්න තමයි කරකටේ ඒකමන මම සාකච්ඡා කරලා වන්න කියලා එයාට නැවත මේ අවස්ථාව ලබා ගන්න අද ඉඳලා හිතන්න පිළිදෙන්න දැන් මම අවස්ථාව ලැබිලා ඒ සමිතරේ මම කටයුතු කරගෙන යනවා දැන් ඉතින් අවුරුදු දෙකක් විතර මේක නැතිලා එහෙම කරලා මම උපදෙස් දෙලා මං කිය නින්දට යනකොට හිතට දෙන්න පණිවිඩ මොකද්ද මගේ රැකියාව නැවත ලැබලා දෙන්න හිතට ඉස්සෙයි බුද්ධ ධම්ම සංගයන පීඩරත් යන භය මට ඉෂ්ට වේවා ඒක තමයි හිතන්න කිව්වේ ඒ වගේම ඉදී අවදී හැටියෙත් ඒ තමයි දෙන්නේ දැන් ඒ උදේට ඔක්කොම හිත 100ක් නම් උදේට 10යි යටහිත අනේවා ඒ තරම් බලයක් තියෙනවා ඉතින් මෙදා ගන්නකොට ඒ පණිවිඩය දෙන්නේ එහෙම ඒක ක්‍රියාත්මක වෙන අපය හයක් නෙවෙයි ඒක. ඒ අවදිස්සකෙත් ඒ පණිවිඩය දෙන්න. ඒ දෙන්න පණිවිඩයක් විතර දෙන්න කියන ඒක එහෙම පිළිගන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට නම් ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා. හරි සිස්ටම පොතක ලියන්න කියලා පුළුවන් නම් දවසකට බුද්ධ ධම්ම සංගයන් ක්‍රීඩරත් යන භාවයෙන් මගේ රැකියාව ලැබුවා. මගේ රැකියාව ලැබලා දෙන්නට සිත් ස්තුතියි. සිත්තරම් මිත්‍රයායි සුදාන් දෘෂ්යන්නේ ඒකනේ මනෝ සුද්ධංගමා ධම්ම මනෝ සිතා මනෝ නේ මනස ඇච්චේ පතන් නේ පිරිසිදු මනසින් විචේයම කියනවා මම කරනවා නම් සතේ නම් සුතමන්නේ සත ලැබෙනවා. හරි එනකන් ඡායාවක් අපාය නේ කියන්නේ වෙනයෙ තමන් කවදාවත් දාලා යන්නේ නැහැ වගේ තමාව චේතනකයක් දාලා යන්නේ නැහැ තමන් යහපතේ තමයි හදලා දෙන්නේ හිත ඒකට උලෙන් හැකියාවක් තියෙනවා. මහා බලයක් හැකියාවක් තියෙනවා. ඉතින් මාස දෙකක් යනකොට අරය නැවත ඇතුළට වහාම රස්සාව ලැබෙනවා. ඉතින් දැන් අවුරුදු 6ක් 7ක් විතර වෙනවා. දැන් බොහෝ සියසේ ඉන්නේ. ඉතින් ඒ කාලේ කේන්ද්‍රකත් ළඟට ගියා, දේවාලකත් ළඟට ගියා. මේ හැමතැනම කිව්වේ නෙගටිව් කණිවිඩයක්. මොකද නෙගටිව් වලට මේ කාලෙ මෙතර ධර්මය අපල තියෙන නරකම කාලෙ එන්න ওই විදිහට කණිවිඩ ලැබෙනවා. ලැබෙන්න මොකද වෙන්නේ? නැවත නැවත හිතට විරුද්ධ වෙන හිතුවිලි තමයි දැනෙන්නේ. ඒක කියන්නේ ඒලටක් කරන්න දෙයක් නැහැ. දැන් මේ නැවත නැවත විරුද්ධ වෙන දායක. එන්න බය ඇති වෙනවා. තමන්ගේ රැකියාව, තමන්ගේ විභාග, තමන්ගේ අධ්‍යාපන මේ සියල්ලේ නැති වෙන හේතුව නම් මේ සියල්ලම ජීවිත සාගතයි මේ බය කියන්නේ ජීවිතය. ජීවිතය තමයි. ඒකට තමයි. ඊළඟට කායික රෝගී සත්‍යයන් පිළිබඳවත් එන්නේ එහෙමයි. කායේ ලෙඩ රෝග හැදෙනහම අපි නිතර නිතරම කතා කරන්න පටන් ගත්තොත් එහෙම මේ මට එක අම්ම කෙනෙක් හම්බෙනවා. ඒ අම්ම ඒක ලියුම්ියා වගේ. ඉතින් මම ඒ අම්මගෙන් අහුවා මේ මොකද අම්ම මොකද කරපු රස්සාව කියලා. ඒ මාතාවෙ දෙන්නේ සමේදී තමයි මම නර්ස් කෙනෙක්. නර්ස් කෙනෙක් හැටියට කටයුතු කරන එක තමයි. මම ලෙඩවලට හින්දා වෙනවා. එහෙමයි. මම ලියුම්ියා ලෙඩ පරීක්ෂා කරන ලෙඩින්ගේ පරීක්ෂා කරන නර්ස්. ඉතින් නිතර නිතර මේ බය වෙනවා. දෙවර ඇවිල්ලා සෑහලයක් වෙනවා, සෑහලයක් වෙනවා, කියන්නකෝ, ඉතින් තියෙනවා, ලෙඩක් වත් තියෙනවා කියන්නේ. ඉතින් මෙයා මේක නිතරම හිතනවා. ඒකට අවසානයේ මාස 3ක් යනකොට එයාගේ ශරීරය දිරවල වෙන්න පටන් ගත්තා. ඒක කියන්න පටන් ගත්තා පරීක්ෂා කළා බලන්න. ලියුකේමියා එයා. අහලා බලන්න. විතක දෙන පණිවිඩ විතක්‍රියාත්මක කරන්නේ. ඒ පරිවිරේ සිත් දරේක සාහල වෙනවා කියලා මම කිව්වා. නෑ, සිල්ලං ගහනවා කියන්නේ සිත් දරේ. ඒ වගේම යම් සත්තක් බලන්න වෙන කියලා හිතුවද අපි බලන්නේ නෑනේ. හර වෙනකොට සිත් දරේ. අපි ගමනක් යන්න වෙන කියලා හිතුවට ගැවෙන්නේ නෑ. යන්න සිත් දරේ කියන්නේ පහළ වෙන්නේ නෑ. රූප කලාප. රූප කලාප හයක් තියෙනවා. මේ රූප කලාප පහළ වෙන්න වෙන පරිවිරේ. ඉතින් ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අපට උස්සන්න පටන් ගන්නවා, ගෙනියන්න පටන් ගන්නවා, පදන්න පටන් ගන්නවා. අපේ කෑම කන්න ගියත් චිත්ත දරීම පහළ වෙන්නේ නැහැ. තම ආනන්ද අපේ තෝන්න කටට ගන්න සතරින් මේ සායම දේකට. හරිර නිදුතරවන්න හරිර නැගිටින්න මේ හැම තැනම චිත්ත දරීම කලාව පහළ වෙනවා. මුළු හැම පිටේම චිත්ත දරීම කලාව පහළ වෙනවා අභ්‍යන්තරින් ආභාය. එතකොට නර්ගපත්‍ර හිතනකොට මොකද වෙන්නේ? නර්ගපත්‍ර හිතනවා කියන්නේ බය මූලික කරගෙන දේශයෙන් හිතන්නේ. බය කියන්නේ දේශයට. දේශාගත බලන. ආන්සි අයිසක. පටන් ගත්තාම මේ ශරීරේ පහළ වෙන ඒ චිත්ත දරුවිට. චිත්ත දරුවිට ප්‍රයත්නක වෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රශ්නේ. මොකද මුලින් අහලා තියෙනවා දන්නවා මේ ශරීරේ කර්මජ රූප කියන්නේ පෙර හිතෙන් කරගත්ත මේ කර්මයන් වල විපාක ප්‍රතිඵල වාදින ප්‍රතිඵල කියන්නේ කර්ම දෙරේට කලාවට කියන නමයක්. ඉතින් ඒවා පහළ වෙන්නේ එක්කෙනෙක් හරි මනුස්සයෙක්ගේ ඇඟේ තියෙන හතක් තියෙන කලාවක් වගේ. ඉතින් ඒ කියන්නේ පහළ වෙන්නේ ඒ පෙර කර්මය. පෙර කර්ම වලද සංසාරේ කර්ම වලද කර්මය. කොතනක හරි ඇහක් අපි නැති කරලා තිබ්බේ කාගේ හරි මේ ජීවිතේම ටික කාලයක් ගමන් බෑ දෙක පේන්නේ නැතුව ඇහැ පේන්නේ නැතුව විතර ඇස්සේ තියෙන වෛද්‍යවරයා ඒකත් ලෝකේ තියෙන අනික් වෛද්‍ය අනික් ලෙඩ් ඇහැ යම් ප්‍රශ්න ඇති වෙච්ච කාට දෙන දෙහෙත් නෑ දෙන්නේ ඒත් හොඳ වෙන්නේ තා හේතු දෙහෙතේ වරද්දක් නේ ඒක ආහාර ජනිතයක්ද ඒක කලාපයක්ද ඒක හැදුනට අරමජයෙන් හැදෙන ප්‍රසාද රූප කලාප දෙහි දෙන්නේ නැහැ. ප්‍රසාද රූප කලාප දෙහි දෙන්නේ නැහැ. ශරීරයේ කොහේ හරි කරන ඇතුල යනවා කියන්නේ ඒත් ඒක තමයි. ඒවට බෙහෙත්කින් අනිත් දෙද්දුන්ට දීලා ශරීරයේ මොළයංගට පරවැදිච්ච එක බෙහෙත් දුන්නේ නැතව හොද වෙනවා. යාගෙන වෙන්නේ හේතු කර්මජ රූප. ආය වෙන මොකක් නැහැ. කර්මජ රූප හැදෙන්න තියෙන අතර වෙනවා. ඔය විදිහට තමන්ට මේ සර ජීවිතේ හිතාපුවලගේ විපාකේ මේ ජීවිතේ හිතලා කරන කියන දේවල ඒ වගේ විපාක මේ ජීවිතේ මේ දැන් විපාක දෙන්න පටන් ගන්නවා. සමහර වෙලාව දුක් ධම්ම වේදී කියලා සමහර වෙලාව ඒ දුක් ධම්ම වේදී හිත දෙන්න පුළුවන් අනිත් දෙන්න පුළුවන් මාස දෙන්න පුළුවන් අවුරුද්ද දෙන්න පුළුවන් මේ ජීවිතේ කොතනකද හරි දෙන්න පුළුවන්. ඒ වෙනත් අංගීලම් භාවයේ. ආන් ඒ විදිහට තමයි ජීවිතේට මේ ඒ විදිහට ශරීරයට බලපෑම් හිතේමයි කරන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරු මනෝ මෙහාසියයි මනසින්මයි මේවා කරන්නේ ආයෙත් කොහොමත් වෙන්නේ. පරිදිත ශරීරයට ලෙඩ රෝග හදාගන්න පුළුවන් වලට. ශරීරයට ලෙඩ රෝග හදාගන්න පුළුවන් වලට. තව බලපෑම් ඇති කරන්න පුළුවන්. දැන් මේ පින්වලින් බගලා කියන භවනා මධ්‍යස්ථානයකට යන්න බලන්න. ඉන්දියාවේ දහ භවනා මධ්‍යස්ථානය කියන ඒ භවනා මධ්‍යස්ථානයකට ඇතුල් වුණාම ඒ භවනා මධ්‍යස්ථානයට ඇතුල් වෙනකොට සාම ප්‍රබල සමාධියක් තියෙනවා. ඒ භවනා මධ්‍යස්ථානයට ඇතුල් වුණාම ඇතුල් වෙනකොට චිත සංපත් වෙනවා. බලංගර හාමුදුරන්ගේ චිත එහෙම කලබල වෙලා හිතවා ගන්න බැරි විදිහේ ප්‍රශ්නයක් වෙලා නැහත වහාම ආරම්භක සැදල ඉන්දියාවේ ගිය හැටි හිත සංපත් වෙන තැනක් තියෙනවා කියලා. ජහට ගියා. මේ ගිහිල්ලා භවනා මධ්‍යස්ථානයට ඇතුල් වෙනකොටම චිත හරියට කලු ගලසින් කියලා අද කෙරුවා වගේ සංපත් වෙනවා. ඉතින් එතන ඉන්න සියලු සියලුම තාපකවරු ඉන්නේ නිකන් ඔහේ අස්තරගෙන හැම දෙනාම සමාධිය. අර චිත්ත අභ්‍යවකාශය කියලා කියනවා. ඒ අර චිත්ත බලය පැතිරලා. ඒ තරම් ශක්තියක් එහෙම වෙනවා. ඉත වෙනවා. එතකොට තාපක කෙනෙක් කලාවේ භාවනා කරලා තියෙනවා. ඒ භාවනා කරලා අවුරුදු 15ක් යෝධින යෝධින හතර වසරේ තමයි ආයුෂය පැතිරලා නයි යෙන්දෙකට ඉන්න පොළොන් යෙන්දෙකට ඉන්න ඉන්නේ පොටි සිංහ එකට ඉන්නවා ඉන්නේ කපාසන්නේ නැහැ හේතු අර මෛත්‍රී පැතිරලා කතාවක් තියෙන සිතුල් පව් එක ආවඳුර නමක් මේ භාවනා කරන්න කියලා මෛත්‍රී භාවනාව තමයි දස්කාලේ ඉඳලා තියෙන්නේ කරලා තියෙන්නේ. ඉතින් මෛත්‍රී භාවනාව කරලා අහපව වස්තිවරලා ඉන්නේ එනකොට මේ ජීවිතය ළඟ අන්තරේ ජීවිතය ළඟ මේ හඳ අඳා ඉන්නවා කෙනෙක් ඉන්නේ. බොහොම ලස්සන දෙයක් තියෙනවා. කවුද ඔබ කියලා? මම මේ ප්‍රදේශයට අධිග්‍රහිත දෙවියෝ. හඳන්නේ මොකද? ඔබ වහන්සේ යන නිසා හේතුව ඔබහන්සේ මෙහි ඉන්න ඉඳගෙන මේ මෛත්‍රී වැඩීම නිසා මේ ප්‍රදේශයේ මේ අසුභෝචිය හේතුව ගෝරුවනේ තහපාසනයක සම්පූර්ණයෙන් නැතිවලා සියලු දෙනාම සාමකාමී වෙනවා. මම බලන්න සිංහතුනි මොනතරම් මේ මෛත්‍රී කියන එක ඒ විදිහට සංසක්තන සමාධිය කියන එක මොනතරම් බලපෑමක් හදනවා. එතකොට බලපෑම් කරන්න පුළුවන් අනිත්‍යයට ඔන්න මේ හිතේ අන්න ඊළඟ කාරණය අනිත් කායට මේ හිත බලපෑම් කරන්න පුළුවන් කියලා ලැබෙනවා. එතකොට ඒක දෙවරක මේ දරුවෝ දෙන්න මේ හඳාඳා ඉන්නවා. හඳාඳා ඉන්න බොහෝම උගත් පවුලක්. ඉතින් මගේ ගුරුහාම ගුරුවරයෙ දෙවරක වැඩියා හදිස්සියේ ළඟ දෙවරක පිටට කියන්නේ අඳුරනවා. මොකද ඒ දරුවෝ දෙන්නා දැන්නේ කියලා හමකට අනේ දන්නේ නැහැ හාමුදුර. දැන් ලොකහාමුදුර උත්තර දීලා තියෙනවා. ඔය දෙන්නගේ උගත්කමේ අනුව ඔය උත්තරේ නම් හරියට. වර්තමානෝ නම් ඔය උත්තරේ හරියට. ඊට පස්සේ හොරා දැන්න පටන් ගත්තා. ආ ඔය තියෙන රහස කියන්න බලන්න. ඊට පස්සේ කියවා. අපි දෙන්නා හිත වෙන් වෙන්නයි නැහැ. අපි දෙන්නා හිත වෙන් වෙන්නයි නැහැ. ඒක මහත්ය දවස් දෙකකින් කරන කාලයක්. දරුවෝ දෙන්නට තේින්න මේ අපි හිනේනේ නමුත් ඇඳිල්ල නතරේ ඒ ගමන විස්තර කරලා මතක තියාගන්න මේ හිත හරේ ප්‍රබල එකක් ඔය දෙන්නාගේ තියෙන චිත්ත තරංග ඔය ළමයි දෙන්නාගේ හිත අපිට සිද නැහැ ඒවට කිසිම වදිනවා වදිනකොට හිතට ලොකු අපහසුයක් ඇති මොකක්ද කියලා තේරුම් ගන්න බැහැ. නමුත් ඒ අය ඒක පිට කරන්නේ ඇඬිල්ල. ඒක දරුවෝ ඇඬිල්ල හොරණ ඔය සමහර තැන්වල ගිහින් බලන්න මේ දරුවෝ මේ යම්නම් පාවල්වල බොහෝම නිතර හෙන්දිස්සාව සතු පෙරනවා ඒ වගේම ඇදුම වගේ නොයේ ලෙඩරෝග තියෙන හේතුව දළුවෙක් වෙන ගෙදර අම්මා තාත්තා හරීම අසල දීසෙ. ඉතින් අර ආයත පැහැදිලි කරලා දෙන්නාම ඔන්න පාත්‍යන ඕන ළඟට ගිහින් කරකට දාගෙන කිව්වා ආය මං අපි දෙන්න කයදාව කියන්නේ නැහැ. තරහා මෙතනින් ඉවරයි. එතකොට අර ළමයි දෙන්නගේ ඇඬිල්ල නතර වුණා. ඔන්න පින්වතුනි. ඒකට මෙන්න මේ විදිහට සිත් අතර බලපෑම් ඇති කරනවා. ආනියට මහාරියට දැන් මෙතනින් මම මේ කතා කරනකොට මේ කතා කිරීම හැම තැනටම පැතිරෙනවා. බලන්න මේ රූප ධර්ම හරහා යන රූප කලාපෙ තියෙන ශබ්ද රූපේ මූලික කරගත්ත නවක කලාපයේ තියෙන මේ ගුවන්නේ. එතකොට මේ නවක කලාපෙකින් කොයිතරම් වේගෙන් යනවද මේ ලෝකයේ යන තැන මේ ඉන්න හැමෝටම. ඊට වඩා නාම ධර්ම හරි පොබල. රූප ධර්ම වලට වඩා වේග නාම ධර්ම. ඒ වේගය කියන්නේ ඒ වේගයේ අඳුර මේ මනින්ද බෑ මොකක් වත් නෑ මනින්. ඒ තරම් වේගවත් මේ ධර්මතාවය. එතකොට ඔන්න ඔය ධර්මතාවයට නැත්නම් හිතට විරුද්ධ වෙන විදිහට කටයුතු කරනකොට ඔය විදිහට පෞල් වල තියෙන සමගිය නැති වෙනවා. අපිට ප්‍රීතිය නැති වෙනවා. එතකොට ඒක ඇති වෙනකොට මේ මානසික බලපෑම ඒකෙන් රෝගී භාවය ඇති වෙනවා. ඒ වගේම බලාපොරොත්තු ඉස්සරහින් නැතුව යන පටන් ගන්නවා. හේතුව මෙතන තියෙන දූෂිත තත්ත්වයට හොඳ දෙයක කිත් වෙන්න බැරි වෙනවා. ඒ වගේම හැදෙන ගස් වගේ තමයි මේ දරුව කියන පරපුර. මේ දරුවන්ට මේ සිත්තරලේ වැදලා ඒ වගේ දිනු වෙන්න තියෙන අර නෝන මතු වෙන්නේ නැහැ. ඒකේ සතුට නැතුව යනවා. ඒක හරියට නිකන් අර ගල් අතරියා වගේ කියලා කියන්න පුළුවන්. පළවෙන ගහක හොඳට වැදෙන ගහක උඩින් ගල් අතරිනවා, පොළු අතරිනවා ආන්නේ වගේ අර ගහට හානියක් කරනවා. අපි කියනවා වගේ මේ කුංචි දරුවන්ට දරුවන්ගේ මනසය තලන්න, පොඩි කරන්න, විනාශ කරන්න පටන් ගන්න ඔය හැසිරෙන ආකාරය. ගෙදර දොර අම්මා තාත්තාගේ හැසිරීම කවුරු හරි දරුවෙක් වෙන්න පුළුවන්. දරුවගේ හැසිරීම ඒ තරම් ලොකු බලපෑමක් කරන අනිත් අය. ඒක ඔක්කොරන්ගේ නරක හැසිරීම මත අනිත් ඔක්කොගෙන සිද්ධිෂ වෙනවා. හරියට නිකන් මේ විරුක්කුරු පත්තු කරනවා වගේ ගෙදරට. කොච්චර හඳුන් කුරු පත්තු කරත් ඒක පත්තු කරත් ඊට වඩා බලවත් අර මිරිස්කුරු පත්තු කෙරෙල්ල. අර ඔක්කොම යට කරගෙන මේ මිරිස්කුරු බලිනවා. හරියට පැත්ත එහෙම හානි කර වැඩි. එතකොට එක්කෙනෙක් මිරිස්කු දූෂ වෙනකොට තව කෙනෙක් දූෂ වෙනවා. ත්‍යාග දූෂ වෙනකොට අනිත් අයගේ දූෂ වෙනවා. ඔය විදිහට දූෂ වීම තුළ තමන්ගේ නුවණ අහිමි වෙනවා. ප්‍රඥාව අහිමි වෙනවා. ප්‍රඥාව නැහැ කියන්නේ සත්‍යකට නැහැ. නුවණ නැහැ කියලා කියන්නේ යමක් තමක් නිවැරදිව තෝරා බේරා ගැනීම හැකියාව නැති වෙනවා. වීර්යය නැති වෙනවා තමයි. ඉන්ද්‍රිය ධර්ම දුබල වෙන්න පටන් ගන්නවා ප්‍රබල ආකාරයට. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් වැඩි වීම නතර වෙන්න පටන් ගන්නවා. බල ධර්ම හැටියට වැඩෙන්න තියෙන එකත් නතර වෙනවා. බල ධර්ම හැටියට වැඩෙන්න තියෙන එකත් නතර වෙනවා. ඉතින් මේ බෝසතාණන් වහන්සේලාට උත්පත්තියෙන්ම ඕවා මේ නරක පැත්ත පිටින් ඒවා අයින්න වෙලා තියෙනවා. එක්කම් මැදහත් අත්හැරිය යුතු වෙලාවේ ඕන තරමට අත්හැර ගාලා යනවා. මේ ඊළඟට අදේ සත්‍යයස වේෂය කොයි විදිහට අත්හැර ගන්න කෙනෙක් වෛර කරනවා නම් ඒ වෛරයේ තරහ ඔහුගම පහළ වෙලා ඔහු අපායට යනවා. අනේ අපේ කියලා අනුතම්පාවක් තව කරුණාවක් හදා ගන්න දැන් අපායට ගිහින් අපාය දුක් විඳින හැටි. පැහැ නැහැටි ඒ සත්‍යය. කොයි හතරෝ ඇත්තටම මේ අනදාතුනේ මේ සුද්ධලයන්ගේ මේ ශරීරයට එන සුද්ධක හිතලා නෙමෙයි. දැන් අර මේ අම්මා කෙනෙක් සරීපාමිදුර සක්මන් කර කර ඉන්නකොට අම්මා කෙනෙක් ඇවිල්ලා වදිනවා ප්‍රේත අම්මා කෙනෙක්. එළයදයි. කවුද කියලා අහනකොට මම මේ නුඹේ අම්මා අවුරු ආත්ම භාව පහකට එහා. ආත්ම භාව පහකට එහා මේ අම්මා තමයි මේ රජ පවුලක හිටපු එක්කෙනෙක්. එතකොට තාත් රජුගේ මෙතන දන් දීලා මේ පරිවෘත්තාංගුර තමයි ඒ ආත්මේ පුතා. දැන් ආත්මදාය පහක්ම ගනිස්සාත්ම ලැබලා. නමුත් අර අම්මා ප්‍රේත ලෝකෙන්නකද අර අම්පාත බඳුන්නට විරුද්ධ වුණාද? තරහ හදාගත්තා. අන්න දේශයේ ප්‍රතිතර කොච්චර කාලයක්ද? බලන්න බැරි උත්හාමුදුරෝ ආත්මදාය පහක් මනුෂ්‍ය ජීවිතේ ලැබලා අරයා ප්‍රේත ලෝකේ කන්දක් නැතුව බොන්නක් නැතුව අඳින්නක් නැතුව දුක බලන්න කෙලෙස් කියන්නේ මොන්න තරන්න නිමිතිද විපත් කරන හානි කරන දුක වෙනද බලන්න ඒ අම්මට ඇති වෙලා තියෙන විපත බලන්න පාමී පැත්ත දිහා බලලා තමයි අර අනුකම්පාව හදාගන්නේ මේකේ හදාගන්නේ ඕල අන්දමට අනුකම්පාව හදාගන්න ආරායද ඕනම මේ ජඹුරින්ම අනුකම්පාව හදාගන්න බෝසතාණන් වහන්සේලා කොයි විදියට මේ කරුණාව මේ අදේශ ලක්ෂණය දේශ නැතිකම ඉහළින්ම හදාගන්න හොඳ ඔය විදිහට බලනකොට ද්වේෂය කියන එක අවුලක අපි විශාල විනාශයක් ඇති කරන්නේ. ද්වේෂයට හේතුව අර ලෝභය. ලෝභය තියෙන්නේ නැහැ කියලා යමෙක් හිතනවා නම් ඒක නැති වෙන්නේ මහ වෙනසක්. ලෝභය නෙමෙයි තියෙන්නේ නිකන් ඕනකමක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් සමහර ගන්නම් දේවල් අපට ඕනේ. සෑම බීම කන්න හොටියක් තියෙනවා වගේ අර ඕනකමක් කරත්තක් තියෙන්නේ ඕනේ. නමුත් අර සංහාව කියන එක අනවශ්‍ය මස්තමෙන් හිතෙන් අල්ලගෙන ඉන්න උපාදාන කියන එක හැම තිස්සේම හිතට පුරි හර කරනකක් බාධා කරන එක දිය ඇති කරනවා දුක හිතේ පසුත නැති කරනවා ඒ වගේම ගුණ නුවණ නැති කරනවා ඒ වගේම පෞලේ සමගිය නැති කරනවා බලාපොරොත්තු ඉෂ්ට කරගන්න තියෙනවා සම්පූර්ණයෙන් නැති කරලා දානවා ඒ වගේම එන්න තියෙනවා නම් තමන්ට යහපත් කුසල කර්මයක විපාකයෙන්ද තියෙනවා නම් ඒවා බාධා කරලා දානවා ඒවත් ඒවා එන්න දෙන්නේ නැතුව නැතිලා යනවා එතකොට ඔය විදිහට නිරෝගී භාවය නැති වෙනවා සමගිය නැති වෙනවා ඒ වගේම රැකියා භූමියේ තියෙන සත්‍යක් නැති වෙන හේතුව අර කියපු උදාහරණයක් එතකොට මේ ඇත්ත සම්පූර්ණ අත්හැරලා මධ්‍යස්ථව හිතන්න පටන් ගත්තාම අන්න ලැබෙන සෑහීම අනිත්‍යකත සාධෝගයක් ලැබෙනවා. හිතේකතු සම්පත් ලැබලා ගැනීම දීමේ හැකියාව දක්කපන. මේ හිතේ තියෙන පුදුමාකාර හැකියාව. සංගීතයේ පොතේ කියුවා බුදු බව ඕන නම් බුදු බවක් වෙනවා. රහත් බව ඕන නම් රහත් බව. පසේ බුදු බව ඕන නම් පසේ බුදු බව. රජකම ඕන නම් රජක. පස්තික රජකම ඕන නම් පස්තික රජක. දෙවි කෙනෙක් වෙන්න ඕන නම් දෙවි කෙනෙක්, බ්‍රහ්මෙක් වෙන්න ඕන නම් බ්‍රහ්මෙක්. අරූපාවචර බ්‍රහ්මයේ කියන අරූපාවචර බ්‍රහ්මයේ ආන්නේ මේ බොහෝම උපස්සක්පත් වෙන්නට සම්බල දෙන්නේ හැකියාව කියන්නේ. ඉතින් මේ වෙලේ වටිනා පුත හානි කිරීමෙන් වලක් හානි කරන්නට වලක් ගන්නයි කියලා කියන බුදුහාමුදුරුවෝ. ඉතින් මේ හානි කෙරෙන්නේ ඇත්ත නොදන්නා සම්නිසාමයි කියලා කියනවා. අර අවිද්‍යාව කියන එක මොකද කියන්නේ? අවිද්‍යාව ඇත්ත නොදන්නාකම අර බය ඇති වුණේ කුමක් නිසාද මේ අර කඹේ විහා බලලා පොළඟේ කියලා හිතේ ඇත්ත පෙනෙන්නේ නැහැ ඇත්තටත් විනිවිද පෙනෙන්නේ නැහැ ආන්නේ වාගේ මේ මම ඉන්නා වෙන් වශයෙන් අතවලා ඉන්නා වෙන් වශයෙන් මම ඉන්නා වෙන් වශයෙන් මගේ මිතුරා ඉන්නා වෙන් වශයෙන් මගේ හතුරා ඉන්නා වෙන් වශයෙන් මගේ ජාතිය වෙන් වශයෙන් ඉන්න මගේ ජාතිය නොවන අය වෙන් වශයෙන් ඉන්න මගේ ආගමේ ඉන්න වෙන් වශයෙන් මගේ ආගමේ නොවන අය වෙන් වශයෙන් ඉන්න මේ ගස්කොළන් වෙන් වශයෙන් තියෙන ග්‍රහවස්තු වෙන් වශයෙන් තියෙන හැබැයි වෙන් වශයෙන් විවිධ විවිධ ආකාරයෙන් මේ පතවි ආපෝ තේජෝ වායු කියන ධාතුන් මේ හැඩ පිහිටලා තිබ්බට පතවි ආපෝ තේජෝ වායු කියන ධාතු හැදෙට තියෙන නම් එකම ස්වභාවයක් එකම ධර්මයක් හැටියට පාදුනේ කියලා නැහැ. ඒක කාරණේ එකයි. ඒක පොතනකවත් වෙනසක් නැහැ. හොඳට බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා බලුවොත් ඒ තත්ත්වයේ නොදකින කම නිසා අපි හැම තිස්සේම වෙන් වශයෙන් හිතෙන් කුටිලා වෙනවා වෙනයි. පානේ වෙන්නේ නිසා අපි හිතටම කුටියක් දාලා හරියට හිර කූඩුවක් ගන්නවා. හිර කූඩුවේ කොටුවෙච්ච මිනිහා වේගටපත් වෙනවානේ. සැනසීමක් නැහැ. හැම තිස්සේම අර කොටු කොට හිර වෙලා පීඩාම වෙන්න වෙලා තියෙනවා. හිරගෙත කොටුවෙච්ච මිනිහා දික්ක අතරින් එළියට යන්න බෑ. ආන්නේ වගේ මේ සියලු විර කූඩුවලට වඩා භයානක විර කූඩුවක් තමයි හිතේ හැදුලා තියෙනවා. ඒ තමයි සංස්කාර දිට්ඨිය කියන බලවම කියන රගති. අවල තියෙනවා මුලා වෙලා මුලා වීම ඒ මුලා වීම නිසා හැම තිස්සෙම මම ඉන්නවා මගේ තියනවා කියලා හිතන මම මගේ කියලා ඒ අදහස හදාගන්න හදාගෙන ඉවරලා ඊට පස්සේ ඒක අනිත් පැත්ත තමයි යන්තරමකදී මගේ කියලා ලෝභයෙන් අල්ලගෙන ඉන්නේ තරම අනිත් පැත්ත ගැටි ලෝකෙම නැත්තම් ගැටිමක් නැහැ කොහොමද දැන් මහා පරණ ඇඳුමක් තියනවා කියලා බලන්න මේ පරණ ඇඳුම ඒවා අලුත් ඇඳුමක් කියලා අර පරණ ඇඳුම නැති වෙනවා ආයෙත් පරණ ඇඳුමක් කියලා හිතන්නේ ඔබේ ගැන හිතන්නේ තරහක් වෙන්නේ නැහැ කොහොමදක් වෙන්නේ අලුත් ඇඳුමක් තියෙනවා අලුත් ඇඳුම නැති වෙනොත් කොහොමද අපිට බොහෝම තීඩයක් හිතපැතුන හේතුව දෙකම ඇඳු නමුත් අර අලුත් ඇඳුමට අපි සංඥාවක් දීලා අදහසක් දීලා අපි හිත තුළින් ඒක මගේ ඒක වටිනවා කියලා අල්ලගෙන ඉන්න මොළාවේ පරණ ඇඳුම දිහා බලලා ඒක වටින්නේ නැහැ ඒක වැරක් නැහැ කියලා අපි සංඥාවක් එක ජීවිතය එහෙනම් ඒ දුක කියන්නේ තරහ කියන්නේ මේ දෙක හැදුනේ සංමහව නිසා එහෙනම් ඒ සංමහව හැදුනේ මුලාව නිසා ඇත්ත තේන්න තිබෙන නිසා ඒකට මේ ඇත්ත තේනකම හදාගත්තම හැම පැත්තකම සංසීත ලබා ගන්න පුළුවන් ඒක දුක හඳුකි දුන්නිගහස යහම යත්තකාම දුපාක මේ හිත හැම තිස්සේම ගිහිල්ලා නතර වෙන්නේ එක්ක ලෝකේ එක්ක දෙවි එතකොට හිත වැඩ කරන ආයතන හයක් තියෙනවා ඒ හයින් කොතන කොහෙන්ද ඇහෙන් ගියත් රූපයක් දිහා බලනකොට එක්ක කරත් එක්කක් අරින් සබ්දයක් අහුවනම එක කනත් එක්කක් ජීවෙන් රසයක් ගත්තනම එක කනත් එක්කක් ආසයෙන් සුවයක් ගත්තනම කනත් එක්කක් ශරීරයෙන් පහසක් ලැබුවනම කනත් එක්කක් මනසෙන් කල්පනාවක් ආවනම එක කනත් එක්කක් බලන්න ගමන්ට තරහක් ඇවිල්ලා මේ වෙහෙසක් ඇති වෙන්නද කියලා හිතේ මේ වෙහෙසක් තියෙන්නේ අන්තයක් ඇදලා හිතේ අතනක් ඇදලා හේතුව හිතන පිළිවෙල ඒ ආරදලා ඒ කියන්නේ මෝහයෙන් හේතුව හිතලා සම්මාදිටියෙන් සංලපිතද එහෙමනම් අර නිවැරදි එකෙන් දැක්කම මේ කැමැත්ත යම් අරමුණක් පදනම් කරනකොට බලු ඇතුලේ ඒ අරමුණ නැත්තම් මේ නිවිස් අනිත්‍යක් කියලා හිතනවා නම් දැක්කා නම් අනිත්‍යක් බවට පත් වෙලා කියන්නේ සත්‍යෙත් නැහැ පුද්ගලෙත් නැහැ එතන මම කියලා දෙයක් නැහැ වෙනස් වෙන ධර්මතාවයක් පවතින්නේ ආන් එහෙම කියලා තේරුම් හැටියේ අන්න ඒකට දෙන අපලතර අපේ දැනත්පත් වස්තුව ඒ දෙකම අතර හිත නිදහස් වෙනවා සාමයට දිහම් දෘෂ්ටි කුණ නිදහස් වෙනවා යත්තකාම උපාදින චිත්තස්ස ධමතෝ සාදු මේ හිත යහගුණයෙන් ධමනේ කරා නම් ඒ කියන්නේ යහගුණය කියන්නේ අර ප්‍රඥාව මූලික කරගෙන ලෝකයේ තියෙන ඇත්තම තත්ත්වය දකින ලෝකයේ කියන්නේ මොනවද? නිවිති වල ඇත්තම. නිවිතිනේ අපට දැනස්ස හරි අදමස්ස හරි හොදේ. නිවිති වල තියෙන ඇත්ත තත්ත්වය අදලාගත්තනම්, නැත්නම් අරමුණේ ස්වභාවය හොඳටම අඳුරගත්තම, දැක්කහ තියෙන්නේ ඉතන ගහන. නිදහස් වෙන්න පටන් ගන්නවා. ආ, මේ නිදහස් වෙනකොට එතෙන්ද පුළුවන්කම තියන බලාපොරොත්තු ඉස්සතලට හැම දෙයක්ම ලබනවා. බෝසතාණන් වහන්සේ ඔය කාරණේ හොඳට තේරුම් අරගෙන කටයුතු කළා දිගින් දිගට හැම ආත්මකම. ඉතින් මේ ඔය කාත්මභාව වල සම්පත් වලින් අඳුන්න, සංතුරු පානාන්තර වලින් අඳුන්න, ගුණවත්කමෙන් අදුවක් වුණන අවසා ඒ වාර ගණනාවක් පස්සේ කරදවරු වෙනවා කියලා. ඉතින් මේ අවසාන ආත්මය බලන්නකො සම්පූර්ණයෙන් මේක අයින් කරාට පස්සේ මුළු විශ්වයටම මහා නායකයෙක් සුළුකේ ආය කවුරුවත් නැහැ. ඒ මහා එන නායකයෙක් බුදු කෙනෙක් තමයි ආය සමාන වෙන්න ගන්නේ. ඊළඟට ලැබීම අදට පවා මේ හැම ආමිදුනමක් හැම සම්පතක්ම ලබන්නේ ඒ බුදු කවුරුවක. උනාදගේ ඌරේ. ඌරේ කියන්නේ අර හිතේ තියෙන පාරිශුද්ධ භාවය. ඒකයි. ඉතින් අපට මේවා කියනවා. කියලා එකම අපි කරගන්න ඕන. අපි කරගන්න. මේ ජීවිතේ වේදන් සනසීම ලැබෙන, ප්‍රාණෙන් ද සනසීම ලැබෙන, ඊළඟ අවුරුද්ද එහෙම මරණය දක්වා සනසීම ලැබෙන. මරණයෙන් පස්සේ සනසීම. සිදනන්දිති පිටකනම් සිටී බුදුහාමුදුරන් ඒක. මේ දාතාවේ අර්ථය මොන තරම්ද කියලා බලන්න. මර විද්‍යාව මොන තරම් ලස්සනද බුදුහාමුදුරන්. මේ සම්බන්ධයෙන් ඔබ හැමදෙමාම උඩට ගත්තේ මේ හිත පිළිබඳ කරනවා. ලෞකික නිවන ඕන නම් ඒකටත් ඒක පිළිබඳ කරේම ලෝකෝත්තර නිවන ඕන නම් ඒකටත් ඒක පිළිබඳ කරයි කියන්නේ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම සම්මාදිට්ඨිය පහළ වෙන්න මේ හිත පිළිබඳ කරගන්න මේ පුණ්‍ය ශක්තිය හේතුව කියලා පාර්තරා කරනවා. මොනවද ගැටියක් වෙනවා නම් ඒක මෙතන අහන්න පුළුවන් කියලා කියනවා. පෙරවන් සබ්නායි චර්චිත්‍ර රජපක්ෂ මහත්මිය කරනා කළා කතා කරලා කෝඩිනේට් කළා මේ සාකච්ඡාව ගෙනියන්න. ඒක ගමම මම ගෞරවයෙන් අඟිලා සිටිනවා මේ චිත්‍ර මහත්මියට අනිත්‍යයටත් මේ සමන් කතා කරනකොට අපි ස්වයන් වාචිකත් හඳුන්වන්නේ නැති හින්දා තමන් ඉන්න රට සහ නම කියලම අදහස් සහ ප්‍රශ්න ඉදිරිපත් කරන හැම දිනම වගේ වචනයක් හරි කියනවා නම් ස්වයන් වාන්සේ සතුටු වෙයි. උන්වහන්සේ අප සමග ඉතින් මේ අදින් වගේ නිසා එතන හැම දිනම තමන්ගේ නම කියලා අදවසෙන් මේ ඒක වචන කරලා කියන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. චිත්‍ර මහත්මිය මම පළමු ඔබතුමීට යොමු වෙනවා. ඔබතුමී පටන් අරගෙනම ඊට පස්සේ සාකච්ඡාව ගෙන යන්න කියලා. පටන් ගත්ත දවසේ ඉඳලම මගේ එකේම සමාජිකාවක් නයිරෝබි උපාංශයේ දැන් දේශනාව අහගෙන සතුටුපත් වුණා. සම්මාස උපාංශයේ කියපු චිත්ත ශක්තිය බලපාන හැටි සාමාන්‍ය ජීවිතය තුළ මුලාවක් දැකලා තියෙනවා. උපාංශ කියපු විදිහට ඇත්තටම මම ගුරුවරියක් වශයෙන් සේවය කරනකොට වැඩ කරා අර ADD ADHD කියලා තියෙනනේ ළමයින්ට හැදෙන රෝගයක් ගන්නත් ඒ ළමයි එක. ඉතින් පළවෙනි දවසේම ඒ ළමයි කියලා බාර දෙනකොට පොඩි ඉන්ටර්වියුවක් වගේ කරනවා ඉතින් ඩෙමෝග්‍රැෆික් එක. ඒ අම්මා හරි තාත්තා හරි දෙන්නගෙන් ආපු කෙනා ආවම ඉතින් පුරුද්දක් වශයෙන්ම තේරුම් අරගෙන තිබුණා මේ දෙමෝපියන්ගේ පැවැත්ම ළමයින්ට බලපානවා කියන එක. ඒ නිසාම අර ළමයා දිහා බලන්න කලින් ඉවත් පුරුද්ද තිබුණේ මේ දෙමෝපිය දිහා බලන්න. ඉතින් ඒ එන දෙමෝපිය දිහා බැලුවහම 100ට 100ක් කියන්න බෑ 98ක් විතරම අර ළමයාගේ චර්යාවට හේතු වෙලා තිබුණේ අර දෙමෝපියන්ගේ ඇසිරීම කතා විලාශය සියල්ල කියලා හොඳට තේරෙනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ අතරේ ළමයින්ට බෙහෙත් දෙනවා. ඒ ළමයින්ට බෙහෙත් දුන්නාම මේ ළමයි අර පණ නැති කරගෙන ඉතින් පන්තිවල ඉන්නවා. දැක්කාම හරිය හිතට වේදනාවක්. ඊපස්සේ මම විද්‍යාලපතිලට මම කතා කරලා වැඩ කරපු මං කිව්ව මේ ජොබ් එක නම් මට හරිය අමාරුයි කියන්නේ මොකද මම බලන්න බැරි ළමයින්ට බෙහෙත් දෙනින් ඉන්නවා. එක ළමයෙක් හරි බෙහෙත් දෙන්න කලින් අපි බලමුද මේ පොඩි වෙන විදියකින් මේ ළමයාව හරි ගස්සන්න කියලා. ඉතින් එහම කිව්වම ඊට පස්සේ එක ළමයෙක්ව ඒ ළමයා පරිම දරදඩේ දරුණුයි මේ ළමයා බැලුවම දැන් තාත්තා ඇවිල්ලා උදේට පන්තියට බාර දෙන්නේ නිකන් මේ සතෙක් බාර දෙනවා වගේ. ඉතින් ඒ ළමයා පන්තියට ගාම සතෙක් වගේ. අනිත් ළමයි අරගෙන එළියට යන්න වෙනවා. එවැනි තත්ත්වයක් තිබුණා සාමාන්‍යයෙන්. ඉතින් පස්සේ ක්‍රමක්‍රමයෙන් ටික ටික ළමයට කතා කරලම ළමයට ආදරේ දෙන්නලා මේක කරන්න ගත්තාම ඒ ළමයා අර දෙමාපියන්ට වැඩිය මට ආදරේ වෙන්න ගත්තා. ඒ කියන ඕන දෙයක් කරනවා සාමාන්‍යයෙන් ඊට පස්සේ. ඉතින් යාරි පුදුමයි හැමෝටම කොහොමද මේක වුනේ කියලා මම ඉතින් ඒකලා දෙන්නවා මේක මේ ළමයින්ට බෙහෙත් දී කියලාකට වැඩි දෙමව්පියන්ටයි බෙහෙත් දෙන්න ඕනේ කියලා ඉන්නා වෙලා ඉතින් ඔබ වහන්සේ දේශනා කරන උදේක මතක් වුණා කොහොමද ඒව බලපාන ළමයින්ට කියලා. ඒක හොඳටම මට තේරුම් ගත්ත ප්‍රශ්නාස බොහොම එතන සුගතිතාව බලගෙන ඔබ වහන්සේ දෙක ඉදිරිපත් කියන ගැන සදතුන්ගත් දෙමව්පිය නිසා සම්මත දැන් මේ විදිහට කෙනෙකුට දැන් ඔබ වහන්සේ බොහොම හොඳට පැහැදිලිව කිව්වා මේක මේ අපි මේ හිර දෙකක් ඇතුලේ අපි විසින්ම හිර වෙලා ඉන්නා කියලා සංකල්පය. ඉතින් මේ හිර දෙකෙන් දැන් කැමැත්තෙන් නෙමෙයි හිර දෙකක ඉන්නේ. සාහස කොහොමද මේ හිර දෙකෙන් මෙදෙන්නේ? කොහොමද යතුර කියන එක ඔබ වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම සතුටු වෙනවා. ඔව් ඔව්. යල වෙන්න බුදුහාමුදුරෝ ගන්නලා තියෙන්නේ නම් සීලේ පතිත්තාය නරෝ සපන්නෝ චිත්තං පඤ්ඤන්ත භාවයන් කියලා මේ ගාථාව සඳහන් කරනවා. සීලයක පිහිටලා භාවනා කරනවා. ප්‍රතිපත්තියක් හදාගන්නවා. මුලින් ප්‍රතිපත්තියක් හදාගන්න ඊළඟට භාවනා කරගෙන යනකොට පිට tempat වෙනවා. ඒ tempat වෙන්න වෙන්න හරියට නිකන් වාතුර දේශන සංකල වෙන එක මෙච්චර වුණාම ඒකෙන් මූණ බලන්න පුළුවන්. අන්නේ මූණ බලන්න පුළුවන් වගේ විවිධ දක්නාකමක් හිත තුළ ඇති වෙනවා. ඒක tempat කරන කියන්නේ මේ එකපාර හදාගන්න පුළුවන් ඉස්සේ පියවරෙන් පියවර හදන්න ඕන එක. ඒකට බුදුහාමුදුරු ක්‍රමවේද ගණනාවක් කියලා කියනවා. ඒ එක්කනාට මේ කමතහන් 40ක් බුදුහාමුදුරුවෝ නිර්දේශ කරලා තියෙනවා. එතකොට ඒ 40න් තමන්ට වැඩිපුර හොඳට දැනෙන කමතහන තමයි ගත යුත්තේ. ඒ කමතහන අරගෙන ඒ කමතහනෙන් ඒ කමතහනාවේ කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ කොයි කමතහනද විදර්ශනාවේදී කමතහන් ගණනාව කියලා කියනවා. මෙලින්ම කියලා තියෙන ආස්වාද ප්‍රසවාස ඊළඟට කියලා තියෙන මේ හතර විරයය මෙනෙහි කරන්නේ ඊළඟට හැම ක්‍රියාවක් මෙනෙහි කරන්නේ ඊළඟට පටිච්චිල මනසකාරය ඊළඟට ධාතු මනසකාරය ඊළඟ මරතිය මේ සියල්ලම ටික මේ රහෙලා නැත්නම් මේ කැඩිලා මලකට කැඩි ඉවත් වෙනවා. ඉතින් උදාහරණයකින් මෙන්න මෙහෙම ගන්න. මම යන සමන්ත ගියම් යන ආසාවක් ඇති වෙන මට අනේ මේ වගේ දෙයක් නැහැ නේ කියලා හිතේ හැදෙන්න පුළුවන් වහාම හිතේ නැහැ කියන සංකල්පය. එහෙම නැත්නම් දුකක් වෙතන ඇති වෙනවා. දුක කියලා කියන්නේ තරහමයි. මට මේ වගේ එකක් නැතිවෙතිය තරහ ඇති වෙනවා. අන්න ඔතකට ඒ අදහසට පවතින්න බැරි වෙන ඒක යෝනිසෝ මනිකාරෙන් බලන්න තමයි. ඔබෝ කියන එක ඉතින් මෙතන ගලවලා බැලුවොත් ඉතින් මේ කොහේ ගියක් නැහැ. මේක රවටීමක්. මේ ලෝකෙ තියෙන හැම මාළිගාවක්ම එහෙම ගලවලා බැලුවොත් ඒකත් තමයි. ඒක ඇඳුමක් පිළිබඳව ඒ විදිහට නැතුව නොතේ ඒත් ඒ විදිහට හිතන්න පුළුවන්. ඇඳුම ලොහලා බැලුවොත් ජීවිතය. ඒක නේද ඇඳුමක් නැහැ. මේක කොහොමද වටිනාකමක්. ලෝකයා මේක වටිනාකම් දෙන්න පුළුවන්. ඉතින් අපේ සම්භාව අල්ලගෙන උත්පාදනය වල නිරේක කරන්නේ මේ පැත්තේ අන්න ඒ විදිහට හිතනවා. අන්න ඒ විදිහට මෙතන පෙතර හිතේ සම්භාව හැදෙන එක තරහා හැදෙන එක නතර වෙනවා. නතර වෙනකොට දෙ වෙනවා. ඒ විදිහට අරමුණු පිළිබඳ ඒ විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒක එක පැත්තක් කියේ. අර ධර්මාවකට හිතන්න පුළුවන් අර පස්සේ මොනවද බරවද පටිච්චෝල මනසකාරයෙන් හිතන්න පුළුවන්. උද්දේලයේ කියන අගමස්සක් හිතේනවා නම් ඒ කරත්තක අපලක්ක තියෙනවා පටිච්චෝල මනසකාරයට යන්න පුළුවන්. උද්දේලයේ කෝ වස්තුන්ගේ බලව නම් ධාතු මනසකාරයට යන්න පුළුවන්. ඒ විදිහේ කරමින් ආරම්භන ඒ ධර්මාව ආරම්භන නිමිත්ත අනිත්‍යක් කරගන්න හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන ඒ සංහාව හැදෙන තැනදී. ඒක වහාම අඳුර ගන්නවා. ලැජ්ජ වෙන්න ඕනේ තමන් මොකද තමන් විරිතේ ලැජ්ජ සංහාව ඇති වෙනවා කියලා කවුරුටවත් තේරෙන්නේ නැහැ. තරහ කියනවා කියලා තේරෙන්නේ නැහැ. තමන්ම බයිනකේ එක දිහා බලලා මේ ඇතුලිට අරගෙන ඇත්තද කියලා බලනවා. ආන් එහෙම බලනකොට එදිනෙදා වැඩ කරන ගමන් ඒ විදිහට වැඩ කරන ගමන් සිහිය පිහිටවා ගන්නවා. නැතුව මේ අපිට මේ වැඩ කරන ගමන් ඕනෙම දෙමින් කර කර යන්න බෑ. සියල්ලම දෙමින් කරන් යනවා නම් සියල්ලම අහක දාලා මේ වෙනම ඒ වෙනුවෙන් ක්‍රියාවලියක් දෙන දෙයක් කාලා ක්‍රියාවලියක් නිරත වෙනවා. ඉතින් ඒක බොහොම ඉක්මන් ගමන. නමුත් හරි විදිහට සිතෙන් සාපේට සම්මහම අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ආ මේකට හිත කලබල වීම නැතර වෙනවා. කලබල වීම නැතර වෙනකොට දෙංග කුණු තත්ත්ව වලින් හිත වැහිවීම නැත්තම් මලකඩ වලින් යකඩය වැහෙනේක නැතර වෙනකොට මලකඩ කඩිකඩි යනකොට එතනම යකඩ නැති වෙවි යකඩ මදිනකොට යකඩ තුල දෙමින භාවයක් කන්නාඩියක් ඇති වෙනවා වගේ දුක තුල දැක්මක් ඇති වෙනවා. ආ මේ දැක්ම ඇති වෙන්න ඇති වෙන්න කෙලින් හෙලින් විදෙන් බහර කරනවා කියන ලක්ෂණ ගන්න. කමෙන් කමෙන් අනුසුද්ධ ප්‍රතිපදා කියලා කියන්නේ. අනුසුද්ධ ක්‍රියා අනුසුද්ධ ප්‍රතිපදා. මේක ඊවරෙන් කියනවා. ඊවරෙන් කියනවා. අදිකලයි 100ක් වෙනවනම් 100 නම් ඉන්න ඕනේ එකේ නේද. අය තමයි ගණන් ගන්නේ. අන්න ඒ ඊවරෙන් කියනවා. ඊවරෙන් කියනවා ගන්න පුළුවන් කියලා ලැබෙනවා. ඒකෙන් ඒක තමයි අපි ඊවරෙන් කියවර කරගන්න ඕනේ. මේ ජීවිතේම කියලා සංහාව කොහොමද හිතේ තියාගන්න නිවන මේ ජීවිතේ නේදන් ලැබෙනවා නම් හොඳයි. නමුත් මේක ලැබුණා කියලා දුක් වෙන කෙනෙක් වාට වෙන්න ඕනේ නැහැ. බයක් හදා ගන්න ඕනේ නැහැ. කඩිනක් කොන්නෙත් නැහැ. මේ රේ පෙර මේ දැනගට අදාළ ඉලක්කය කරාම ඉන්න හැටි. ඒක තමයි කරගන්න ඕනේ. අපි කෙලවරකින් නම් ඔබතුමිට පේනවා කට්ටිය නෑ නේද? නෑ නෑ මට පේනවා එනවා මම කියන්නේ මම කවන්නේ මම කියන්නේ එහෙනම් අපි පටන් ගමු මේ සංදේය මාර්ගයෙන්. සුත්තරෝ කර්ණය බලන්න ඩොක්ටර් සාමනාංශගේ දේශනාවට මම නමස්කාර කරනවා සාදර සාදර සාදර සාමනාංශ මම ඇමරිකාවෙන් අපිට මට ධර්මයේ අත්දැකීමක් මත ස්ථානයේ ඉඳගෙන බලවත් මහත්මයෙක් කියන්නේ දෙන්න සාංශික සමාගයෙන් බොහෝ දුරට මේ ධර්ම මාර්ගය දිනු කරගෙන ගමන් සිටිනවා. ඔබ වහන්සේගේ අපේ සර්ව ධර්ම දේශනාව අත්දැකීම මගේ අද උපන් දිනේ මම ඒ පාන්දර නැතිස්සෙන් අපිට උදේ මේ සිත්තරාමයේ ධර්ම දේශනාව ඇසුරේ මගේ විත හදින අදිස්ථාන බලයක් ඇති කරගත්තා. මට මේ ධර්ම ඇසින් නැති ස්ථාන කිහිපයක් මම කොහොම හරි චිත්ත බල වේගී පාවිච්චි කරගෙන මේ ධර්මාගයේ සෝවන් පහේ එක් ගන්න පුළුවන් උත්සාහය ගන්නවා කියලා. අවසරයි සම්මානසේ ඔබතුමියගේ උපන්දිනයේ කියව දවසේ ඔබතුමිය ඔබතුමිය ඉතාමත්ම වාසනාවන්ත ඉදිරි වර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම වෙනුවෙන්ම සිතේ සතුට ඇති වෙච්ච ඇති වෙන ඒ වගේම මේ දවසින් දවසට ධර්ම අවබෝධයේ සදාම යන වර්ෂයක් වේවා කියලා අපි හැම දිනම ධර්ම කුසලිතින් ප්‍රාර්ථනා කරන සංදේශ වාග්නේ බොහොම තින්සකෝ හොඳයි මේ තමයි නීතා මාත්මිය අපිට ඇහුන්නේ. හොඳයි අපි එතන ඉඳපස්සෙම මහේන්ද්‍ර කොඩිකාර ආතේරුවන් සම්මේ නීතා මාත්මිය කතා කරා. නයි මම නීතා කතා කරන්නේ ස්විස්සලෙන් වලින්දලා. අද ඉතාමත් සාර්ථක දේශනාවක් මට අහන්න ලැබුණා. අතුරින් මම තවනේ සිසුලට YouTube එකෙන් බැලුවා මිස ගොඩක් නෑකටදී සම්බන්ධ වුණේ දැන් දරුවත් මහත්තයාගේ මේ YouTube පියවරට ඉතාම ප්‍රීතිදි වෙනවා. ඉතින් අදත් ඉතාම සාර්ථකයි ඔබ වහන්සේට සේවයන් කරනයි දරුවත් මහත්තයාට සේවයන් කරනයි. හොඳයි මහේන්ද්‍ර මහත්මයා ඔබ මහත්මයා ඉතින් හොඳයි මම මැදින් නම් නොකියන සීත මහත්මිය මයික් එක මියුට් කරගන්න මම මැදින් නම් නොකියන හින්දා මම කෙටින් නම් ටික කියවගෙන යන්නම් කච්චි ප්‍රශ්නේ කවුරු නැයන් එන්න හොඳ ඉස්සරහ මහේන්ද්‍ර කොඩිකාර ස්කයිප් නේම් සේන කන්නංගර ශාමණේ විමල වංශ හසන් ගමුගේ ප්‍රසන්න ලසන්දහාසි අලුත්ය බොහොම සතුටුයි තුමාට චිරස්සී මහත්මිය කාන්ති මහත්මිය ප්‍රීති මහත්මිය වසන්ත මහත්මිය දෙන්නේ කියන වසන්ත රෝජ්ගේ කැන්දරෙන් වසන්ත මහත්මිය සිංගප්පූරෙන් ආසුජාත ඉතින් අනේ කට්ටිය කිසිම කෙනෙක් ඇවිල්ලා ඉස්සරහට නම් කියලා හඳුන්ලා දෙන්න සවන් වාසල ඔනි අපි සවන් වාසල ගෞරව කැටි දෙය දෙක කරමු. හොඳයි මම මහින්ද පොඩි කාර් ස්කයිප් නෙමකින් එන්න. ඒක වඩා හින්දෙන් තමයි. ඒක ඉස්රාලි බෝයි මං හිතන්නේ. මට පේන්නේ ස්කයිප් එකේ විදිහට ඉස්රාලි වගේ පුළුවන් වෙලාවක් කතා කරන්න. හොඳයි සේනවන්න. මම කැනඩාවේ ඉන්නේ මම කරගෙන මේක ඩවුට් නම් මගේ පාන්දර 4:00 කාලයි ඔබ වහන්සේගේ දේශනා විතරම වටිනවා ඉතාම හොඳින් අහගෙන හිටිය මම හිතුනේ ඔබ වහන්සේගේ සාරණවත් එක මට හිතුනේ බුදුහාමුදුරුවෝ මෛත්‍රිය ගැන කියපු දේශනාවලදී කොහොමයි මොකද මෛත්‍රී කියන එක දේශයේ විරුද්ධ පැත්තකට ගලලා තියෙන්නේ. ඒක කියන හොඳට ගැළපුණා. මේ උපවාසය කොහොමද තියෙන්නේ? ඒක තමයි. ඒක තමයි ඔබට. හොඳයි. ශාමී මහත්මිය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. දනුවත් මහත්මයා. මම ඇත්තටම මගේ නම ශාමිනි විමල වංශ වර්ණ ඔස්ට්‍රේලියා මෙල්බර්න් වල ඉඳන් නමුත් අද මම ඔබ වහන්සේගේ ධර්මයේ ගාවේ ශ්‍රවණය කළේ මම විවාදයක ලංකාවට ඇවිල්ලා සිටිනවා මම මේ ලංකාවෙන් ඔබ වහන්සේගේ ධර්මයට සවන් දුන්නේ උංගාක් ලොකු අංශක් තියෙන දේශනයක් ඔබ වහන්සේත් දේශනා කළේ ඔබ වහන්සේට බොහෝම පිං අපිට මේ අරුතක් කියන ධර්මයක් දේශනා කරාට තෙරුවන් සරණයි ශාමණේ මහත්මිය අපි සිංගප්පූරෙන් සම්බන්ධ වෙන වසන්ත මහත්තයා තෙරුවන් සරණයි මොනවද ඇත්තටම අලුත් එකනේ ඇත්තටම මම මහත්මයා සමාව වෙන බවත් මේක කලින් කතා කරලා තිබුණේ නැහැ. මම ගොඩක් ළඟදී සම්බන්ධ වුණේ මට සිංගප්පූරුවේ ඉන්න වෙන ඇන්ටි කෙනෙක් තමයි මට මේ හාමුදුරුවෙන් කියලා මම මේකට සම්බන්ධ වෙන්න පුළුවන් කම ලැබුණේ. ඉතින් ඒක නේ මම ගොඩාක් සතුට වෙනවා හැමෝටම බොහොම ස්තුතියි. මම මේ මොහොතේ ඇත්තටම ඉන්නේ ඇමරිකාවේ මම නිවාඩුවකට ඇවිල්ලා. ඉතින් මේ දේශනේ මට ඇත්තටම ගොඩක් වටිනවා. මොකද මම හරියට දැනුම් හිතේ නැතුණත් මම චිත්ත සත්‍යයෙන් මම ගොඩක් වෙලාවට ප්‍රාර්ථනා කරනවා. දරුවන්ට මගේ සහෝදරයෙකුට සිරිපා රෝගයෙන් මම හැම තිස්සෙම පොසිටිව් විදිහට හිතන්න කියලා ඇත්තටම නංගි තාත්තා හිමි ගුණයක් තියෙනවා ඒ වෙලින්. ඉතින් ගොඩක් දේවල් අපිට වළක්ව ගන්න බැරි වුණාට මම හැම තිස්සෙම හිතුවා මේ අපිට හිතන්න පුළුවන් නම් පොසිටිව් විදිහට ඒක ඉගෙනගන්න පුළුවන් කියලා. ඉතින් ගොඩක් දේවල් අපිට පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙන් මට ඒක ගොඩක් වැදගත් වෙනවා මොකද මම මට තව ටිකක් හොඳට මේ ජීවිතේට මොන දෙන්න පුළුවන් මම යන මහවත මත පැහැදිලි ඒ දේවල් හින්දා ඉතින් මේ කල්යාණ මිත්‍රයන්ටත් ස්වාමීන් වහන්සේටත් මේ අනේක වාරයක් කියන්නේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි වසන්ත මහත්මිය බොහොම සන්තෝෂයි ඔබ මේ අපිට එකතු වීම සහ කතා කිරීම ගැන ඉදිරියට හැකි අවස්ථාවක් සමලා මේක තියෙන තෙරුවන් සරණයි හොඳයි මම මේ වෙන්නම් චිරස්සි මහත්මියට තෙරුවන් සරණයි සර්වතත් මහත්මයා තෙරුවන් සරණයි මහසර්ගේ ධර්මය වීම ලක්ෂණයි මම හරි භාෂාවෙන් අහන්නේ අතරම මම කාලයක් අසනීපෙන් හිටපු කෙනෙක්. ඊට පස්සේ ධර්මය අහලමයි මම එයින් ගොඩ වුනේ. ඉතින් මේක මට ලොකු මේ ධර්මයක් ගොඩාක් ශක්තියක් වෙයි. මම සාවනේ කිසිල අහන්න පටන් ගත්ත දැන් අවුරුදු දෙකකට විතර කාලයක් තිබුණා පුළුවන්ලයි මම දැන් විකතන දැන් අහනවා. ඒක ජීවිතයේ අංගයක් කියලා වගේ. ඉතින් බලවත් මහත්තයා ගොඩාක්ෙන් මේ කරන සේවයට සුජාත සලකල ස්කයිප් නම් සම්බන්ධන කට්ටිය කොහෙන්ද කියලා කියන්න නම් කැමතියි මොකද මම දැන් අද තමයි මම හිතන්නේ සම්බන්ධ වෙන්නේ නේද සාකච්ඡාවට. හොඳයි කතා ගන්න අවශ්‍යමක් ඇති. හොඳයි අපි තෝන් ඉදර එක ඉවත් වෙනවා ස්වාමීන් වහන්සේ කාන්ති ජයසිංහ මහත්මිය මෙල්බන් නෝලින්. පත්මි ශ්‍රී දිනගේ මහත්මයා මෙල්බන් නෝලින් ඉඳලා ඉවත් වුණා. අසංග ගමගේ මහත්මයා සිඩ්නි වලින් ඉඳලා ඉවත් වුණා. තව ඉන්නවත් තවගේ මේ වෙලාවේ ප්‍රසන්න මහත්මයා ප්‍රසන්න මහත්මයා ඔබතුමාට වචනයක් කියන්න ස්වාමීන් වහන්සේට. චිරුවන් සර්ණේ ස්වාමීන් වහන්සේ සුදලුවත් මහත්තයතුළු සියලු දෙනාට ස්වාමීන් වහන්සේ සම්මාන පින් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට මේ මම ප්‍රසන්න හිටිය ආරච්චි කියලා සිග්නියුලි සම්බන්ධ වෙන්නේ. අපේ මේ හුඟක් කලින් නම් මේ ධර්ම දේශනා මේ දලුවත් මහත්තයා අපිට කරන උදව් නිසා හුඟක් මට ධර්ම දේශනා තුළින් උත් ධර්මය ඉගෙන ගන්න හම්බුණා. ඒ වගේම විශේෂයෙන්ම අභිධර්මයේ තුළින් ධර්ම දේශනාව ඉගෙන ගන්න පුළුවන් වුණා. අභිධර්මයේ ඉගෙන ගන්නත් පුළුවන් වුණා. ඒක නිසා ගොඩාක් පින් දලුවත් මහත්තයා කිව් දෙනාට සමිනාත මම පොඩි ප්‍රශ්නයක් එකතු කරගන්නම් මේකවම. සමිනාත ඔබ වහන්සේ කිව්වා මේ අන්තිමට උත්තර දෙන්න සමන් යන අනිත්‍ය කල්‍යාණ මිත්‍රෝන්ගෙන් පස්සේ බෝධිසත්වරුන් පවා ඒ කියන්නේ ආත්මෙදී නිවන් දකින්න උගද්දලට උත්සාහ කරන විදිහට තමයි ප්‍රාර්ථනා කරන්නේ. කියලා තවෙන තේගෙන පොඩ්ඩක් පොඩ්ඩක් පස්සෙ පැහැදිලි කරන්න පුළුවන් නම් ප්‍රමාණ තින්. දැන් බෝධිසත්වරුන්ගේ හිතේ හැමතිස්සෙම තියෙන ලක්ෂණයක් මම ලක්ෂණ හයක් කියේ. ඒක ලක්ෂණයක් තමයි මේ නිවන් දැන් තියෙනවා නම් හොඳයි කියලා හිතගෙන කටයුතු කරන්න ඒ විදිහේ මේක නැහැ කියලා අපි තනිකා ඉන්නේ නැහැ. ඒක දැන් තියෙනවා නම් ලෝකයාට ප්‍රේරණය කරන්න, ලෝකයා හොපරවකින් නිදහස් කරවන්න කියලා ඒ අරමුණේ තමයි හැමතිස්සෙම හිතේ ඒක පැවතුනේ. ඒ ඕරකම. එතකොට ඒ ඕරකම උනන්නේ ඒ අදහස පදින් හිතේ තියෙන්න තියෙන්න ඒකට කරන්න තියෙන ඒ කටයුතු වීර්යයන් කුත්යන් හැම එකක්ම කෙරුවා ඉන්නේ. වැඩි වෙච්ච සියලු ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, බොද්ධංග ධර්මයන් වැඩෙන්න පටන් ගත්තා ඉන්නේ. නැතෝ මේ ජීවිතේ නම් දැකීවා කියන ඒ කල්පනාවක් නෙවෙයි. මේ දැන් තියෙනවා නම් එහෙම හොඩයි කියන්නේ. මේ විදිහේ අරමුණේ හිත ඕරකම නඩන්නේ නැහැ. ඒක තමයි එතන මම විස්තර කරන්නේ. සාද ප්‍රමාණ තියෙනවා. හොඳයි. එතකොට නැහැ මම මහින්ද වාදනේ ඔබතුමාට අවස්ථාව. කෙරුවන් සර්ණයි එතනම මට වැරදිලා නේද මම මහින්ද මහත්මයා කියලා කියවන්නේ නමත් කියලා කියන්නේ මහින්ද ඒක තමයි මහින්ද මහත්මිය හොඳයි කතා කරන්නේ මම නම් ලොකු දහම් දැනීමක් නම් මට නැහැ. ඒ වනාට මේ දැන් ස්වාමීන් වහන්සේගේ දේශනාව යන අතරතුරේ අපි ලෙඩක් කරගෙන ලෙඩක් සාර්ථක වෙන ගමන් ගොඩාක් ඉස්සරහින් තමයි මේ වැඩ කරන ගමන් මම එහෙන් කන් දීගෙන හරි ගමනාවෙන් මම වැඩ කරන්නේ ඉතින් මට සමාවෙන්න එක දිගටම මට ඉන්න බැරි වුණා. නමුත් මොකද කැඩි කැඩි කොටසින් කොටස හරි මම ස්වාමීන් වහන්සේගේ දේශනාවට සවන් දුන්නා. සංගාන්තු මට එක ප්‍රශ්නයක් තියෙනවා දැන් ගන්න. ඒවාපත තුන සම්පදන්නේ සම්පදන්නේ කියන්නේ කනබොන මේ අදින පළඳින කැමති ගන්නවා කැමති කරින්ද ඒ හැරෙපක් ගිහි කෙනෙකුට extra දුරට කටයුතු කරන්න බෑ. නමුත් සිහිය පිහිටවා ගන්න වෙන ක්‍රම තියෙනවා වෙන කරා. ඒ කියන්නේ තමන්ගේ හිතේ ලෝභකමක් තියෙනකොට ද්වේෂයක් ඇති වෙනකොට ඒක තමන් අවංකවම අදලා ගන්න ඕනේ. මට මේ ලෝභය ඇති වුණේ මට මේ ද්වේෂය ඇති වුණේ කියලා විදර්ශනාවේ එක කොටසක් ඒක ප්‍රබලම කොටසක් ඒ කියන්නේ කාය සංයානපස්සේ විහෙරේ ආපාත සම්පදාන සතිමා විනය වලට අනිත්‍ය දෝමනස් මේ දෙකට වැටෙන්නේ නැතුව ඉන්නේ කියන්නේ අභිස්සහ දෝමනස් දෙක දකින්න කියන්නේ يعني මේ මට තරහක් ඇතිවෙනවා මට මේ ලෝභය ඇතිවෙනවා ඒ ඇතිවෙන්නේ යම් අරමුණක් මොල් කරගෙන අරමුණක් කියන්නේ අපි කියනකෝ එහෙන් රූපයෙන් බලන මේ රූපය රූපයේ දෙක රූපයේ තියෙන අත්‍යන්තය බලනවා කියන්නේ ඒ රූපයේ කියන ඒ බලපු ඉන්ද්‍රියේ රූපයේ තියෙන අත්‍යන්තය බලනවා ඊළඟට ඇහි අස්තත්වය බලනවා. හරි තමයි හරි අස්තත්වය බලනවා කියන්නේ කාර්යකද බලනවා. අපි බුද්ධ දේවල කරත්තා තියෙනවා බුද්ධ දේවයන් කවුද? ඒ අර කාර්යටි කරනවා පතේ වලේ නෑ මේ මොකද කාර්යවලට කරලාමවට කොහොමනවත් ඇති වෙන දෙයක් නෑ. අන්නේ එතකොට එහෙම කියනකොට අරද හරි වෙනවා. ඒකට හැම තිස්සෙම කියන ඉන්නවා කියන එක ඔබට වුණාට ගන්න දෙයක් අමාරුයි. හැබැයි කලක් යනකොට ඒක ඔතෝ නැති කරේ ඒක හිතේ එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කෝපයක් ඇල්ලුවත් දැනෙනවා මේ අල්ලපු බව. ඊළඟට ඒකක් බොන්න ගියත් ඒක දැනෙනවා. ඒක අර හිත හොඳට මෝරගෙන යනකොට. ඉස්සර ආන් අර අරමුණු කෙරෙහි අර හැදෙන අරමුණු කෙරෙහි සන්නහ හැදෙනවා. සන්නහව හැදිච්ච අරමුණ දිහා ඇත්තටම බෙදලා බලනවා. ඒ වගේම සමනුත් බෙදලා බලනවා. සමාජයේ ශරීරෙත් බෙදලා බලන බෙදලා බලනකොට මේ කොහොමද කියලා කෙනෙක් දැනෙන්නේ කියලා ඒ දේ තේරෙනවා. ඒ දේ තේරෙනකොට ඒකිට අර කෙලස්සක් ගලනවා. අන්න එහෙම එහෙම කරගත්තාම හරි. අකමැත්තක් ඇති වෙනවා නම් අකමැත්ත ඇති එකත් එහෙම බෙදලා බලනවා. මම ඔබට පහදා ගත්තේ මේ කෙස් එක්කම මම ලොන් එක්කද බොකු බඩවැල්ල එක්කද මම අකමැත්ත පහදා ගත්තේ. කෙලෙ එක්කම තුචි එක්කම නෑ නමක් නැහැ ඒක. මට වැරදුනා. මම එහෙම හිතනකොට හරි වෙනවා. හැබැයි හිතේ අර කෙලස්සක් ගලනවා. ඒ ගලවගෙන යනකොට ඉදිරියට යනකොට මොන වෙනසක් ඇති වෙන්නේ? ඒ තමන්ටම තේරෙනවා. අත්‍යවශ්‍යම දේකක් දුක කියලා කියන්නේ තමන්ට කරත්තක් වශයෙන් තේරෙනවා. දවසක් තියෙනවා නම් හරි මට මානසික ලක්ෂණ අපි ගොඩාක් තිබුණා මේ ඉස්සෙල්ලා යන්න පවන් ඉස්සෙල්ලාත් තිබුණා සමහරවිට මහින්ද මහත්මයා අපිට පොඩ්ඩකට ඇහෙන්න සඳහා ඇහෙන්න දෙගියා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලන ස්වාමීන් වහන්සේ චුට්ටක් ඔබ වහන්සේ මයිකේ මියුට් කරලා ගන්නවද අපේ හැමෝදනේ ඉතින් මේ කතා කරනකොට බලමු එතකොට හරියයිද කියලා ඊට පස්සේ ඔබ වහන්සේ කතා කරනකොට මයිකේ ගන්න මියුට් කරලා ගන්න අපේ හැමෝදනේ හොඳයි මහින්ද මහත්මයා අපිට නැවත කියන ඔබතුමගේ කතාවෙන් පොඩ්ඩක් වුණ නැතුව ගියා නැවත අන්තිම කොටසේ අන්තක් කියන්න උනාට ඒක හොඳ නෑ ඒ මම දැන් ගොඩක් තිනක් එක තමයි ගොඩක් වෙලාවට මම හිතන්නේ ඒක තිනක් එක්ක දේකුණා තමයි මම අවුරුදු 34 දි අහන්න ගත්තේ දැන් අවුරුදු 5ක් වගේ වෙනවා 5-6 විතර කාලයක් වෙනවා ඒත් එක්ක මගේ මතාවල එක්ක ගොඩක් අර වද දෙනකොට රෑට ගවල්ට පිටතම ඒ විදිහට වද දෙනකොට මට හරි පීඩනයක් ආවා මට ඒක සාමාන්‍ය කරුණකින් මට මානසික පීඩනයක් වුණා මම තිනක් එක්ක හිතේ වෙලා ඉන්නේ මට මගේ ඇතුලෙන් තියෙන මගේ වැරදි තියෙන නැත්නම් ලේකින් ඉන්නවා. එහෙම කියන මතු ඉන්නේ. හැබැයි ගොඩක් වෙලාවට අන්තිමට මට කිව්වා මේ මම මොනින් මෙනෙහි කරලා එනවද? අන්න කන්න. ඒ නුවණින් මෙනෙහි කරලා අර තරහා හැදෙන ඒ කෙලෙස් සත්‍ය හැදෙන්නේ නැත්නම් හිතට අතමැත්ත කලකිරීම ඒව හැදෙන්නේ නැත්නම් නෝන හිතේ තියෙන මහ ප්‍රබල ශක්තියක් ඒක හරියන එක කූර්යාගේ මහ ශක්තියක් කියන හැබැයි අර යටින් තියෙන මේ බලසුළු නිසා ශක්තිය වැහිලා තියෙනවා ඒ අයින් වෙච්ච එකේ ආය අර ශක්තියක් ඒ වගේ සමන්නේ මහා බලයක් ඇතුළතින් එන්න පටන් ගන්නවා ඒ බලය ඉතින් ඒකේ බලය මෙච්චරයි කියලා කියන්නේ ඒ තරම් ප්‍රබල බලයක් ඒ ප්‍රබල බලය එනකොට අනිත් අයට දරුව යනවා සමන්ත විරුද්ධව කටයුතු කරනවා ඔව් ඒ තරම් කටයුතු කිරීම නතර වෙන්න පටන් ගන්නවා විරහර කිරීම නතර වෙනවා ඒක අර හිතෙන් දෙන ආරක්ෂාවක් ඒක සම්මෝහයේ රැස්කිට ධම්මදාය කියන්නේ අන්න ඒකට ඒ විපත්තෝ ඇති ස්වාමීන් වහන්සේ කියන්නේ මම පුරුදු කරා කියන දේක් පුළුස් නැහැ. මට දැන් කවුරු හරි කතා කරා කොහොමද මම මගේ පැත්තට මේක දාගෙන බලනවා. මම හරි අනිත්‍යයෙන් ගැටෙන්නේ මම පිටතර දැන්න මේක. ඔව්. ඒකෙන් දැන් මට එකපාරම මේ මාස ගානක් අතින් මේ හරිම ඉවසීමක්. ඒ වගේම මම හිතන අනුකම්පාව. දැන් මගේ කයගෙන අපි ස්වාමීන් වහන්සේ මට නාටකුම නානකට ඉඳලා මට දැනෙනවා මේක මම ආවන්න ඕනේ. නෝන මහත්මිය අර අනවශ්‍ය කල්පනාවලින් හිතට විරහ වෙන එක අඩු වෙනකොට හිතේ සිහිය ස්වාභාවිකවම එන්න පටන් ගන්නවා. එහෙනම් අර නෝන මහත්මිය අර නිවැරදිව හිතනකන් අර නිවැරදිව හිතන්නේ ඒ කියන්නේ මෙතන සත්‍යෙත් පුද්ගලෝ සෑමේ දෙවිස් කරපු කොට ආශ්‍රයයෙන් පතවි ආපෝ තේජෝ කියලා හිතනකොට ඒ අරමුණ කෙරෙහි ඒ නිමිත්ත කෙරෙහි ඇතිවෙනා වූ ලෝභය නතර වෙලා ඒ නිමිත්ත අනිමිත්තක් බවට පත් වෙලා නිවිත කෙරෙහි තියෙන ඇලීම නතර වෙනවා. නතර වෙනකොට හිතට දහස් වෙනවා. ඒ හිතට දහස් වෙනකොට තේන ගැටි ඇති වෙනවා. හරි දෙස්සෙම තේන ගැටි හැම මොහොතක්ම තේනවා. නයිසෝයිනස් දැන් මම ගොඩක් වෙලාදී මේක දැන් මට අවිස්සකක් හරි ගියා. මොකක් හරි මට මේ වෙන දැන ඇති මොකක් හරි මට මානසික මොකක් හරි වෙලාදී කියලා දැනගන්න ඕන. දැන් මට පුදුමයි මම ප්‍රොබ්ලම් එකක් දැන් මගේ හිතේ තියෙන මේ ඇහැතුනවන්නේ නේද දැක්කම ඒ වගේ මේක. ඒක දැනෙනවා. ඒක නෑ. ඒ නෝ එනවා තමයි සිහියක් එනවා මොකක් හරි. ඒක නෝ. වස්තු විදිහට ගන්න. සතකෙන්ද සිහිය ප්‍රඥාවයි වැඩ කරනවා දැන් හොඳට. එන්නේ සාමාන්‍ය. ඔව් ඒ ගැන බය වෙන්න ඕනේ නෑ. හොඳයි සාමාන්‍ය. ඒක ට්‍රයි කරලා බලන්න. ඔතන තමයි සාදු බොහොම පිං මහින්ද වර්ධනේ බොහොම සතුටින් අපි සියලු දෙනාම ආගෙන ඉකී කරනවා අපි කාණිටට ප්‍රයෝජනවත් ඒ වගේම අවශ්‍ය සාවර්ධනගෙන සතුටුකුත් දන්නවා එහෙම ওই දේවල් කතා කරනකොට මොකද මේ වැඩසටහන් තුළින් අපි කවුරුත් දන්නවා වගේ සවන සිරිස වැඩසටහන් තුළින් අපි විවිධ තලවලට දක්ෂතාවය චෝන් කරනවා අපි ධර්ම ගැඹුරින් කතා කරනවා පටහැනි වෙන දේවල් සූත් දේශනා වලින් අරගෙන සාකච්ඡා කරනවා විවිධ විදිහට දැන් මේ විදිහට අපිට අපි කෞද්‍ය ස්වාමීන් වහන්සේගේ විශේෂ කියාව අපි දන්න නිසා මේ ආකාරයට අපේ සල්ලා මිත්‍රින්ට සමන්ත අවේනික කිසියම් ගැටළු සාගතත්වයන් තියෙනවා නම් ඒව කතා කරන්න මාධ්‍යයක් වෙන්න පුළුවන් නම් අපිට අත්දැක වෙන්න පුළුවන් නම් අපි තාම සතුටුයි කියන. ඉතින් ඒ නිසා මේ වැඩසටහන අපි සඳව දවසේ මේ විදිහට ඉදිරියට යමු. මේ විදිහට අපි කල්ලා මිත්‍රයන්ට උදව්වක් වෙන්න පුළුවන් විදිහට හොඳයි එහෙනම් මම දැන් කැමති යොමු වෙන ප්‍රීති මහත්මයාට ඊගවට වසන්ත මහත්මයාට හොඳයි ප්‍රීති මහත්මේ අවසරයි ස්වාමීන් වහන්සේ මගේ නම රුක්මෝ ප්‍රීති ගජනායක මම ඕස්ට්‍රේලියාවේ ෂෙපර්ටන් කියන නගරේ, ඒ කියන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ තිරසාබාද වෙන්නේ. මම දැන් ඇත්තම අවුරුද්දක්ට වැඩි කාලයක් තමයි සමනට සිද්දස්ස සේවයට සහභාගී වෙලා අපි ඇත්තම ඉන්න පතන වාගේ පැතිකක් කාලයක් වසන්ත මහත්මයා කැන්දාවෙන් සම්බන්ධයෙන් තිරුවන් සරණයි. මම සභාවේ සාමාන්‍ය කැනඩාවේ ප්‍රොන්තෝලින් දැන් ඇවිලාවක් සම්මාසේ දැන් දේලාව හතක් මාරයි ඉතින් කාර්යාලයේ දාන දේශනාව හොඳට සම්බන්ධව මතන් වහන්ස ඉතින් ඇත්තටම මම මේ දහම් කරුණු ගොඩාක් මතකයෙන් කියන ගන්න ලැබුණේ මේ අවුද්දේසම මාර්ගයෙන් කරු කලින් නිසා වලක තහන කල්යාණ මිත්‍ර ගිහි මාර්ගයෙන් හදන් ලැබුණා ඒ මාර්ගයේ තමයි දලොත් මහත්තයාට සිද්ධ වෙන්නේ විද්‍යාකාර මත්තමකට අපිට ධර්ම ඥානය ලැබුණා මත ඒක මම අභිධර්මයෙන් දැනගෙන ඉන්නේ ගුරා ඉස්සරම මේක බලන්න දෙන්නේ සිංහ සාමුණක් ඒ දේශනාවල් අහලා අපේ කල්යාණ මිත්‍රයෙකුට මට සම්බුනේ මේ සම්මිතික මේ මාර්ගයේ බලන්න මොකද මේ රැකී ඉන්නේ සංසල්න ගොඩාක් තියෙනවා නමුත් ඒ නැත් ඒ වගේ යන්න ඇටිසුන් ගලවල් මදි සිතා ගෙදරින් දෙන්න මේක බොහෝ පහතේ මේ දලසම් හකටකින් කියන්නේ මේකට අපේ ඥානය කෙතර ගන්න හොඳ කල්යම් මිත්‍රයන් කෙතර දෙන පුළුවන් වුණා. ඉතින් සමිවාස සමෝසත්ක ධර්ම දේශනා අහලා මට ගොඩක් අත්දොත් ප්‍රශ්න ඒ වගේම මත් පුත්‍ර ප්‍රශ්නයක් සාමනත් අහන්න මේ සංක්ෂ මම අහලා තියෙන සාමනත් කුස්ති කාලෙදි මේ අම්ම කියන මේ සංහාව ජයති සෝකෝ සංහාව ජයති මයන් කියලා තවපද තියෙනවද කියලා අසල්සන්න. සංහාය විත් මුක්තක මත්කෝක සුතෝ. ඒ තුනින් පදේ මොකද කියන්න? ඔව් සංහාව නැති කරාද? ඒ පද දෙක මට දැනෙන්නේ කිපි නෑ සම්මුතිය කියන්නේ. ඔව්. පොඩ්ඩක් අමුතුරක් තියෙනවා. ඒ වගේ කරාට මම හිතන්නේ සුජාතා තලගල ස්කයිප් නම් සම්බන්ධයෙන් කොට කොට කියලා දාගෙන දුහකට වෙන්නවා කියලා මම හිතන්නේ. ඒක මම හිතන්නේ සම්බන්ධ කතා කරන්න එක්කමක් ඇති වෙනතන වෙලාවක් වෙනද ඇති. ඉතින් සයන්වාස අපි වෙනම සියලුම කල්යන් විතරට දැන් කතා කළා. මම නැවතත් වංශිරි වෙන සයන්වාස අපිට වංශිරි පුළුවන් තමයි ක්‍රිකටින් යම ප්‍රකාශ කළා සාකච්ඡා නිමාකරන තරගයේ ගේම් සයන්වාස. ඔව්. මම සවස්වට මේ විදිහට ස්කයිප් එකෙන් එවැගේම වයිබෝලින් මොයිකටෝල තියෙන මිනිස්සුන්ගේ තියෙන විවිධ ප්‍රශ්න වලට සාකච්ඡා කරනවා. සාකච්ඡා කළ බොහෝ ප්‍රශ්න මම විසඳලා තියෙනවා. ඉතින් මේ හැම ගැටලුවක් අතරම හේතුව වෙලා තියෙන්නේ මේ මනස මූලික කරගෙන ඒ වටා සකස් වෙන ක්ලේශ ධර්ම. ඒ ක්ලේශ ධර්ම වල අවිතිස්සේ සකස් වෙනවා සංස්කාර. ඒ සංස්කාර නැවත විපාකයක් හැටියට තමයි ජීවිතේ දෙනවා. කොයි පැතිකඩෙන් එයිද කියලා ඒක හිතන්න බෑ. ඒක මේ පැතිකඩවල වලින් එනවා. කර්මයේ පිළිබඳව බුදුහාමුදුරුව යම් බල විස්තරයක් දීලා තියෙන්නේ කම්ම විෂය අචින්තයයි කියලා බුදුහාමුදුරුව කියන්නේ. එතකොට හැම විටම කුසල කර්ම පැත්තට හිත නඳුරු කරන්න ඒ කුසල කර්ම පැත්තට හිත නඳුරු කරනවා කියලා කියන්නේ හිතේ ශක්තිය මතු වෙන විදිහට. මතු වෙන විදිහට මතු කරන්නේ කටයුතු කරන්නේ. මතුවෙන්න ලෞකික සපතක් ඒ වගේම ලෝකෝත්තර සපතක් කියන දෙකම එකපාර ලැබෙන්න පටන් ගන්නවා. මේ ජීවත් වීම එක සාධන ධර්ම කරේකක් නෙමෙයි. මේ ජීවත් වෙන මාර්ගය තුළම තමයි මේ ධර්මයේ ගෙනියන්න තියෙන්නේ. මේ මාර්ගය තුළමයි. ඒකෙන් අයින් වෙලා ගෙනියන කොටස් ඉන්නවා. ඒක වේගවත් කරන ඒක හංසාවදී කියලා කියන්නේ උපමාවට තවිදි උදවිය. නමුත් ජීවි උදවියටත් යන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ වැඩ පිළිවෙල බොහෝ ජාතක පොත්වල තියෙන උන්වහන්සේ වැඩ පිළිවෙල ගෙනහිල්ලා තියෙනේම ජීවි ජීවිතේම ඉඳගෙන තමයි මේ වැඩ පිළිවෙල ගෙනත්තේ. ක්‍රියාත් කරලා තියෙන ප්‍රයත්නස් කරන්නේ. ඒ නිසා හැමදෙනාටම මේ හිත තුළින්ම සියලු දේට පිළිතුරු හොය ගන්න පුළුවන්. ඒ වගේම හැමදෙනාටම හිත තුළින්ම සියලු කරදර දෙන්න ගන්න පුළුවන් කියන එක මතක තියාගෙන මා මගේ හිත කුලිතා කරන කොට ගමන් කරගත යුතු කියන එක ඔබ සිහියේ වායිස් කරමින් සම්මාදිට්ඨිය විසුණු හැමතිස්සම කටයුතු කරන්න කියලා හැමදෙනාටම බොහොම කරුණාවෙන් යුතුව අපට කරන තීපත් කරන හැමදෙනාටම පුරවන් කරනයි බලවත් මහත්වයක් ඉස්සාලින් නිරෝධ සම්පත්තිය ලැබිලා ලෝකයට සේවය කරන සත්‍ය ධර්මය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඕනම කෙනෙක් ඉන්නවා නම් ගැටළු ප්‍රශ්න තියෙනවා නම් බලවත් මහත්වයාම සමගලංගු පෞද්ගලිකයේ ගැටළු සාකච්ඡා කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය උදව් ශ්‍රී උපදෙස් දීලා කරන්න පුළුවන්. සාදු සාදු සාදු සයින්වන්සේ හොඳමයි කල්යාණ මිත්‍රෙනි ගෞරවනීය සයින්වන්සේ උන්වහන්සේගේ වටිනා කාලය වැය කරමින් අද කොට සමග දෙකකට ආසන්න කාලයක් වෙනකොට ගත කළා. උන්වහන්සේ මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ ෆිඩිලේ ප්‍රදේශයේ වැඩ වාසය කරනවා. තව කාලයක් උන්වහන්සේ ඕස්ට්‍රේලියාවේ වැඩ වාසය කරයි. ඉතින් ඒ කාලය තුලත් ඉතින් අමුතුරුව අපිට උන්වහන්සේගේ ඇසුර කල්යන්නිත හස්සේ මෙයා කරලා ලබා ගන්න පුළුවන් ඒක විශ්වාස කරනවා. ඉතින් උන්වහන්සේ මතක් කළා වගේ කල්යන්න මිත්‍රයන්ට හෝ හිතවත් අයෙකුට පෞද්ගලික මට්ටමේ හෝ කිසියම් උපකාරයක් අවශ්‍ය නම් ඒකට අපි උදව් කරන්න කැමති සම්බන්ධතාවක් හදා දීලා ඒ නිසා අපි මොකද අපි එක මේ අපි ධර්මයේ කතා කරන පැත්තකින් අපි සංසාර ගමන නිමා කරගන්න අපි කටයුතු කරන්න ඕනේ බව කතා කරනවා. එසේ නම් ජීවිතයේ දිනදා මතුවෙන තත්ත්වයන් ඒවා අපිට මේ අටලෝක ධර්ම ඉදිරියේ ඒවා තියෙනවා. ඉතින් කිසියම් කෙනෙකුට ඒව නොසලකා හරින්මින් ඉන්න පුළුවන්කමක් තීන මට්ටම වල ඇති. නමුත් අපිට සිද්ධ වෙනවා මේ අටලෝක ධර්ම වලට මුහුණ දෙමින් මේ ගමන යන්න. ඉතින් ඒ සඳහා අපිට උදව් උපකාර ධර්මයේ බලය ලබා ගන්න ක්‍රම තියෙනවා. ඉතින් ඒවට අපිට මේ ගෞතම ස්වාමීන් වහන්සේ බොහෝ උපදෙස් ලබා දෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ දෙවියන් අවස්ථාන් තියෙනවා නම් මතක් කරන්න අපිට ස්කයිප් මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් ඊමේල් එකක් තියෙනවා sawanata_sisilasa@hotmail.com කියලා. ඒ ඊමේල් ඇඩ්‍රස් එක අපේ වෙබ්සයිට් එකේ ගොඩ බලා ගන්න පුළුවන් කටිට www.sawanata.org. ඉතින් ඒ අනුව අපිට දැනු දුන්නොත් අපි අවශ්‍ය පාසුකම් හදා ගන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපි අද දවසේ සාකච්ඡා නිමා කරන කල්ලන් මිත්‍රෙනි, හෙට දවසේදී අපි නැවතත් මුලහෙනවා ධර්ම සාකච්ඡාවකින්. හෙට දවසේදී පූජ්‍ය පාද අනුමදසි ස්වාමීන් සම්බන්ධ වෙවි. හිතන් ගසුවාදා ඔබදා දවසේදී බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා. පාස්තුන දවසේදී ජිනාරං කරාමුදුරු. ඒ වගේම චිකුලා දවසේදී දෙගබ්බල ඥානලෝක ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා මේ ස්වාමී. ඒ නිසා ඉදිරිසත් දිනවලට සමග සම්බන්ධ වෙන නිසා ගෞරවයෙන් ආරාධනා කරමින් අද දවසේ අධිසතාන මේ විදිහට අපි නිමා කරමු. අපි එහෙමනම් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම වෙනුවෙන් ඔබ වහන්සේට නැවතත් නමස්කාර කරමින් අපි ලබන සතියේදී පුළුවන් ස්වාමීන් වහන්සේ ඒක ඔබ වහන්සේගේ අද දේශනාව මට දේශනා කොටස පමණක් දාන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඉන්ට්‍රඩක්ෂන් එකක් ලොකු මයින් කරලා දේශනා කොටස පමණක් දාන්න ස්වාමීන් වහන්සේ. ඔව්, ඔබ මහත්තයාට කැමති විදිහට කරන්නේ මොකද? අර මේ අපේ කට්ටියක් ඉන්නවා මේ ඕක දේශනේ අරගෙන අහනවා මහත්තයා මේ යුනිවර්සිටි එකේ උගන්වන තීසලා. ඔව් ඔව්. සර්නස දේශනා කොටස ඔව් ලංකාවටත් හරියට. ඔව්, අපි හැමෝටම ඔබවහන්සේ අවශ්‍ය තියෙනවා නම් මම YouTube දානවා සවන්නත් මේ හැබැයි අර මේ personal introduction ඔය වගේ personal discussion වගේ දේවල් ටික අයින් කරලා සාකච්ඡා මේ කොටස තමයි දාන්නේ සවන්නත්. හොඳයි හොඳයි, ඒක බොහොම හොඳයි. මේ අර කට්ටියට මට යොමු කරන්න පුළුවන්. එහෙමයි සවන්. මම ඒක හදපු ගමන් ඔබවහන්සේට link එකක් යවනවා සවන්නත්. හොඳයි හොඳයි ඔබතුමාට ඉතාලි ස්නේහ නිරෝධය සාදු සාදු සාදු සාදු සාදු